මාසිකව සිදු කෙරෙන සීල භාවනාවේ වැඩසටහන 2023 වර්ෂයේහි ඉල් පොහොය නිමිති කරගෙනයි මේ පින්තුන් මේ වැඩසටහනට සහභාගී වන්නේ. ඉතින් අප ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතයේ ඉහළම ප්‍රතිඵලයක් ලැබෙන අවස්ථාවක් කියලා සලකන්නට ඕන. අප ජීවිතය ඇතැම් විට විවිධ අවස්ථාවල සාර්ථකත්වයන් වලට පත් වෙලා තියෙනවා. අපි ගොඩාක් කාලේ විභාග සමත් වෙච්ච අවස්ථා, විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබපු අවස්ථා, විශ්වවිද්‍යාලෙන් උපාධිය ගන්න අවස්ථා, ඇතැම් විට මුලින්ම රැකියාවට ගියපු අවස්ථා, ඇතැම් විට ගිහි පෙන්වතුන් විදියට ඔබ ආවාහ විවාහ කටයුතු වලට පත් වෙච්ච අවස්ථාව, මුලින්ම දරුවෙක් ලැබිච්ච අවස්ථාව. ඉතින් මේ අවස්ථාව නවී ජීවිතයේ ඉතාම අනුස්මරණීය සතුටුදායක අවස්ථාවක් විදිහට ඔබ සැලකන්නේ. පින්තුනේ ඒ සියලුම දේවල්ට වඩා ජීවිතේ වටිනාම අවස්ථාවක් තමයි බුද්ධෝත්පාද කාලයක ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. මේ අවස්ථාව ලබන්නට අපි සසර හුඟක් පින් කළා තියෙනවා, ප්‍රාර්ථනා කළා තියෙනවා, ඒ සඳහා අදිස්ථානයන් කළා තියෙනවා. අනේ සියලුම හේතු සම්පත්තික සකස් වෙච්ච එහි ප්‍රතිඵල භුක්ති විඳින අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව කියලා කියන්නේ. ඒ පින නොතිබ්බොත් එතෙන්ට ඒ හේතු ටිකට සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් මෙතන ආසන හුඟක් තියෙනවානේ. ඒ තිබ්බට පින තුනේ ඒකට කලින් ප්‍රීපේඩ් කරලා තියෙනට ඕන. එහෙම නැතිවට මෙතෙන්ට එන්නේ හේතු ටික සකස් වෙන්නේ නැහැ. ඇයි මෙතෙන්ට එනකොටම එතැන්මිට ස්වාමීන් වහන්සේලා දවස් ගාණක් මේකට මහන්සි වෙලා මේ වැඩසටහන සූදානම් කරලා ආහාර පාන ආදිය සකස් කරලා මේ සියලුම පහසුකම් ඔබ වෙනුවෙන් කැප කරලා තියෙන්නේ ඔබට ඇවිල්ලා තියෙන වාඩි වෙන විතරයි. වාඩි කරවන්න පුළුවන් නම් ඒකත් කරනවා අතින් අල්ලලා. ඉතින් මේ ටික ඔක්කොම කරලා තියෙන්නේ ඈ ඔබට දෝවිලි පොදක්වත් නැති වෙන විදියට පිරිසිදු කරලා සුවඳ විල උන ආදිය මේව කරලා මේ හැමදේම ඔබ වෙනුවෙන් කරලා තියෙන්නේ ඔබ එකට ණය නැහැ. ඔබ කලින් ඒ සඳහා ගාස්තු ගෙවලා තියෙන්නේ. පින්කම් නැමැති ගාස්තු ඔබ සසරේදී ගෙවපු නිසායි ඔබට මේ පහසුකම් ටික ලැබෙන්නේ. අනේක ලැබෙන අවස්ථාව පිනතුනේ ජීවිතේ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා සලකන්න. ධර්මදේශනාව සලකන්නේ විමුක්තායතනයක් කියලා. හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක් ඉදිරියට සලකන්නේ. ඒක වන්නට නම් ධර්මදේශනාව පුරාම එකතකින් ශ්‍රාවකයන් විදියට ඔබ හොඳට සිහියෙන් වනින් ඒ බණ අහන්නට ඕන. අනිත් පැත්තේ මේ ඇහෙන බණ ඍජුවම සසර විමුක්තිය නිර්වාණය ඉලක්ක කරගත්තු ධමයක් වෙන්නටත් ඕන. එහෙම වුණොත් අපට මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කළේ අපේ හිත පිරිසුදු කරගන්න ක්‍රමය. ඒකට විවිධ ක්‍රම දේශනා කළා තියෙනවා. යතරින් ප්‍රධානම් ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි සමතය, අනිත් එක විදර්ශනාව. වෙනත් විදිහකින් කියනවා නම් මෛත්‍රිය භාවනා වැඩිමත් සතිමත් බව දිනු කිරීමත්. මෙන්න මේ සඳහා අපි දෛනිකව කාලය ගත කරන වේලාව ටිකෙන් ටික වැඩි කර ගැනීම තමයි සම්පූර්ණම ආධ්‍යාත්මික ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඔබ දිනකට කොයි තරම් වෙලාවක් මෛත්‍රිය භාවනා කරනවද? වාඩි වෙලා ඇස් දෙක පියාගෙන කරන වෙලාව විතරක් නෙවෙයි, හතර ඉරියව්වෙදී අපට ඒක කරන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, හාන්සි වෙලා ඉන්නකොට මේ හතර ඉරියව්වෙදීම මෛත්‍රිය වඩන්න පුළුවන්. සීල සත්‍යෝ සෝපත්‍යත්වා සෝපත්‍යත්වා සෝපත්‍යත්වා කියන හැඟීම. ඒ වගේම සතිමත් බව දිනු කිරීම. නිතර තමන්ගේ කය සිත ගැන අවධානය සිටීම. එහෙදිත් විශේෂයෙන්ම මේ වෙලාවේ තමන්ගේ මනස තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා දැනවත් ඉඳීම. දැන් කෙනෙකුට හිතෙනවා දැන් මගේ හිතට කෙලෙස් එනවා කියලා. මට ඉක්මනට කේන්ති යනවා. මගේ හිතට රාගය එනවා. මට අනිත්‍යත්වයේ ඉක්මනට අමනාප වෙන්න වෙනවා. මට නිින්ද යනවා. මේ වගේ කාරණා අපි බොහෝ වෙලේ කියනවා නේ. පින්නතුනේ මේ කියන්නේ ඔබ ධර්මයේ පොහොනට ඇවිල්ලා කියන එක. ඔබ දුක් වෙන්න එපා. ඔබට දැනෙනවා නම් ඔබේ හිතට කේන්ති යනවා කියලා, ඔබේ හිතට රාගයක් ඇති වෙනවා කියලා, ඔබට දැන් යම් කිසි දෙයක් ගැන ලෝභයක් ඇති වෙනවා කියලා ඔබට දැනෙනවා නම් ඔබ පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා. ඔබ ප්‍රැක්ටිස් එකට ඇවිල්ලා ඉන්නේ. මේ චිත්තානපස්සනාව මේ. සදෝසංවා චිත්තං සදෝසං චිත්තං දිපජානාති චිත්තානපස්සනාවනි. ඔබ හිතන රාගයක් එනකොට ඔබ දන්නවා නම්, භාවනා වැඩන වෙලාවේ අනිස්ත්‍යයක් ගැන රාගයක් ඇති වෙනවා නම්, ඔබ ඒක දන්නවා නම් ඔබ භාවනාවට පිවිසෙල ඉන්නේ. ඔබ දැන් ඔබට දැන් භාවනා වැඩනවා කියලා කියන්නේ මේ. එහෙම අනිත් කෙනාට දැනෙන්නේවත් නැහැ, හිතෙන්නේවත් නැහැ. ඔබ ධහම දන්න නිසා, ඔබ සිහින් ඉන්න නිසා ඔබට ඒ කරුණෝ මෙනෙහි වෙනවා. ඒක මෙනෙහි වෙනවත් එක්කම ඒ හිතට තියෙන කෙලෙස් ටික හිතෙන් දුර වෙනවා. ඒක තමයි ධර්ම මාර්ගයේ මුල්ම පියවර. ඉතින් මෙන්න මේ ධම්මඟ පින්නතුනි අප නිතිපතාම අහන වගේම ඒ අහන කරුණු හැකිතා මතක තියාගෙන උත්සාහ කරන්නට ඕන. මේ අහන එක අපි නිතර හිතුවේ නැත්නම් මේ මතක ගලියන. අපි ජීවිතේ නැත් දේවල් අහනවා. ඒවා ෂෝට් ටර්ම් මෙමරි විදිහට තියෙන්නේ. ඒව ලොන් ටර්ම් මෙමරි එකට යන්න නම් අර සොතමේ ප්‍රඥාව, චින්තාමේ ප්‍රඥාව බඩපත් කරගන්නට ඕන. ඒ අහන කරුණු නිතර නිතර මෙනෙහි කරන්නට ඕන. අන්නේ මෙනෙහි කරන්න පහසුවක් වෙන තමයි අපි ඇතැමිට බණහන වෙලාවේ පොඩි ෂෝට් නෝට් එකක් එම ලියාගන්න. ඒ වැදගත්ම පොයින්ට්ස් ටික අපි ලියාගන්නවා. එතකොට ඒ කරුණු නැවත බලනකොට මෙනෙහි වෙනවා. මෙන්න මේ කරුණු ටික තමයි අපිට මෙනෙහි කරන්න තියෙන්නේ. එතකොට පිනතුන එකාතකින් අපි නිවැරදි දහමක් අහන්නට ඕන. අහන වෙලාවේ විතරම සිහින නොනින් ඉන්නට ඕන. ඒ වගේම මහල නැගිටට පස්සේ වෙන වෙනකට ගියත් හැකිතාක් නිහඬභාවය ආරක්ෂා කරමින් ඒ අහපු කරුණම මෙනෙහි කරන්නට ඕන. වෙන කෙනෙක් එක කතා කරනවා නම් ඒ දහමට අදාළ කරුණක්ම කතා කරන්නට ඕන. ඒක විශේෂයෙන් සීලගත් දවසේදී. එදාට විතරක් නෙවෙයි ජීවිතයේ අනෙක් වෙනවල වලදී, කලබලකාරී වෙනවල වලදී මේ දහම් කරුණම මෙනෙහි කරන්නට ඕන. ඒ වගේම ඊළඟ කරුණ තමයි භාවනාවේ ප්‍රඥා විදියට භාවනාවක් ඉදිරියට වඩමින් තවදුරටත් මේක අපේ තහවුරු කරගන්නට ඕන, ස්ථාවර කරගන්නට ඕන. මෙන්න මේ පියවර තුනම අපි ඉදිරියට යන්නට ඕන. සුතමේ ප්‍රඥා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා. The wisdom of hearing, the wisdom of contemplating on, and the wisdom of meditation. මේ පියවර තුනම අපේ ජීවිතය අඛණ්ඩව පවත්වා ගත්තොත් තමයි අපේ ජීවිතේ වෙනසක් අපිට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් බලනකොට විතරක් වෙනසක් වෙන්නේ නැහැ. එකම වෙනසයි වෙන්නේ ටිකෙන් ටික වයසට යන එක විතරයි. වෙන වෙනසක් වෙන්නේ නැහැ. එතකොට වයසට යනවත් එක්කම දහමෙන් කමන්ට ප්‍රයෝජන ලැබෙනවා කියලා කියන්නේ මෙන්න මේ පියවර තුනම අපි තහවුරු කරගන්නට ඕනේ. ඒක තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණය තමයි තමන් දවසට මෛත්‍රී භාවනාව සීල සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා වඩන කාලේ වැඩි කරගන්නට ඕන. අනිත් දේ තමයි සතිමත්ව මයින්ඩ්ෆුල්නස් එක පුහුණු කරන වෙලාව වැඩි කරගන්නට ඕන. තමන් කායික වැඩක් කරනකොට නිතර සිහින් කරන්න. කතාවක් කරනවා නම් වචනය පිට කරන්න කලින් හොඳවට සිහි කරලා නොනින් මේක කරන්න. ඒ වගේමයි තමන් සතිමත් බව ඉඳගෙන වර්තමාන මොහොතේ හිත තියාගෙන තමන් බලන්න තමන්ගේ හිතේ ස්වභාවය මෙහෙමති මොකද්ද කියලා. මේ වෙලාවේ යම් කිසි කෙනෙක් ගැන දෙයක් ගැන ආසාවක්ද තියෙන්නේ? කිසියම් කෙනෙක් ගැන අමනාපයක්ද? නැත්නම් තමන්ගේ හිත අවිද්‍යාවෙන්ද තියෙන්නේ කියලා මෙන්න මේක බලන්නට ඕන. මුලින් බලන්නේ තමන්ගේ හිතට තියෙන්නේ ලෝභයද්ද දේශයද්ද කියලා බලන එක තමයි මුලින් කරන්නේ. තවත් ගැඹුරට ගියාට පස්සේ බලන්නේ කොහමද? සමෝහං වා චිත්තං සමෝහං චිත්තං විපජානාති. වේතමෝහං වා චිත්තං වේතමෝහං චිත්තං විපජානාති. දැන් මේ වෙලාවේ තමන් ඉන්නේ මෝහෙන්ද නැත්නම් අවිද්‍යාවෙන්ද? එහෙමත් නැත්නම් මේ වෙලාවේ ඉන්නේ මෝහයෙන් දුරු කරලා ප්‍රඥාවෙන්ද විද්‍යාවෙන්ද? මෙන්න මේක තමයි තමන්ගේ ප්‍රැක්ටිස් එකේ බොහොම ඉහළ අවස්ථාව කියලා කියන්නේ. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? ඔබ හැම වෙලාවෙම යම් කිසි දෙයක් ගැන සිහි කරමින් ඉන්නේ, මතක් කරමින් ඉන්නේ. එක්කෝ අතීතයේ සිදුවෙච්ච දෙයක්, නැත්නම් අනාගතයේ සිදුවෙන්න තියෙන දෙයක්, නැත්තම් මේ මොහොතේ තමන් දකින අහන දෙයක් ගැන හිතමින් ඉන්නේ. ඒ හිතන මොහොතේ තමන් නිතරම හිතන රූපයකුත් එක්ක. රූපයක් නැතුව අපිට හිතන්න බෑ. අපේ ගෙදර ගැන හිතුවත්, ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන හිතුවත්, ඔබේ දරුව ගැන හිතුවත්, ඔබේ වාහනය ගැන හිතුවත්, දැන් හරි රස්නේ කියලා හිතුවත්, මම රස්නේ කියලා හිතුවත් හිතාන ඉරත් එක නෙමෙයි. ඉරුවෙලියත් දෙකින් අපිට එක මතක් වෙන්නේ. නැත්තම් තමන්ගේ ශරීරය ගැන නිතරම යමක් ගැන හිතෙන රූපයකුත් එක්ක. මෙන්න මේ යමක් ගැන හිතනකොට රූපයකුත් එක්ක බලන්න තමන් ඒ වෙලාවේ තමන්ගේ හිත රූපය තුළ බැසගෙනද තියෙන්නේ? ඒ කියන්නේ රූපය මෙනෙහි කරන මොහොතේ ඔබ බලන්න ඒ වෙලාවේ බාහිර ලෝකයේ රූපයේ තියෙන දෙයක් විදියට ඔබ බලන්නේ කියලා බලන්න. මේ මොහොතේ යම් කිසි රූපයක් දැන් මේ බණ කියන හාමුදුරුව ගැන ඔබ හිතනකොට ඔබ බලන්න ඔබ ඒක හිතන්නේ මේ මොහොතේ ඉස්සරහා ඉන්න හාමුදුරුව මාව බලනවා කියලා හිතරද? එහෙමත් නැත්නම් මේට ඇහැට රූපය ගැටෙලා මේ හාමුදුරුව කියලා නෙවෙයි මෙතන පුද්ගලයෙක් ඉන්නවා කියලා ඔබ තේරුම් ගත්තත් ඒ තේරුම් ගන්න මොහොත චක්කු විඤ්ඤාණ අවස්ථාව නෙවෙයි. ඇසත් රූපයත් චක්කු විඤ්ඤාණයත් නිරුද්ධ වෙච්ච අවස්ථාවක මනෝ විඤ්ඤාණය තේරුම් ගන්න අවස්ථාව. එතකොට තමන් මෝහයෙන්ද ප්‍රඥාවෙන්ද කියලා තමන්ටම බලගන්න පුළුවන්. යම්කිසි රූපයක් පිළිබඳව පුද්ගලයෙක් ගැන හිතනකොට මේ වෙලාවේ කොහේ හරි ඉන්න කෙනෙක් ගැනද ඔබට හිතෙන්නේ? ඒ අත්දැකීම කලින් ලබලා ඒක ඉතුරු නැතුවම නිරුද්වේච්ච මොහතක තමන් මනෝවිඤ්ඤාණයෙන් දකින අවස්ථාව ගැන තේරුම්ගෙන ඒ ගැන සතිමත්ව දින්න කියලා බලන්න. බලාගෙන ගියාම ඉඳලම තියෙන අවිද්‍යාවයි. ඒ අවිද්‍යාවෙන් ඉන්නකම් මොකද වෙන්නේ? එක්කෝ ඒ ගැන ආසාවක් ඇති වෙනවා, බැඳීමක් ඇති වෙනවා, නැත්නම් ඒකේ දුර්වලතාවයක් දැකලා ඒකත් එක ගැටෙනවා, අමනාප වෙනවා. එතකොට මේ ඇලීම හෝ ගැටීම හටගන්නේ බාහිර දෙයක් පුද්ගලයෙක් ඇති කියලා ගැනීමත් එක්ක. බාහිර දෙයක් ඇතයි කියලා ගත්තට පස්සේ ඒ ගැන ඇලීමක් වුණත් ගැටීමක් වුණත් ඒ ඇලීම ගැටීම දෙකම නැතුව මම දැන් උපේක්ෂාවෙන් ඉන්නවා. මෙතන කෙනෙක් ඉනවා මම එයාට බනින්නෙත් නැහැ. එයාත් එයාට මම ආසාවකුත් නැහැ. මම ඔන්න මැදිහත් වෙ ඉන්නවා. එහෙම හිතුවත් ඒ ඉන්නේ අවිද්‍යාවෙන් ඉන්නේ. එතකොට ධර්ම මාර්ගයේ මුලදී අපි ලෞකික මට්ටමින් උපේක්ෂාවෙන් ඉන්නවා. ඒක කරනව ඒක නැත්තේ නැහැ. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාලු උපේක්ෂාවක් තියෙනවා. ඒ භවය තුල ඉඳගෙන කරන උපේක්ෂාවක්. හැබැයි ගැඹුරට ගියාට පස්සේ සංඛාර උපේක්ෂා ඥානය ඩක්වාම අපි යනවා. මේ සංස්කාරයන්ගේ Nirodhe දකිනකොට ඉබේම උපේක්ෂාටපත් වෙනවා. වැඩියක් තමයි ඊට පස්සේ අසුභේ වඩන්නවත් මෛත්‍රිය වඩන්නවත් කෙනෙක් දෙයක් ඉතුරු වෙන්නේ. ඔබ වඩාත්ම බෝධිමත් කෙනෙක් නම් ඔබ gifted කෙනෙක් නම් ඔබට කරන්න තියෙන විදර්ශනා පූර්වංගම සමතේට යන්න. ප්‍රඥා පැත්තෙන් ඉඳලා සමතේ පැත්තට යන්න පුළුවන් වේගෙ. ඒක තමයි බුද්ධියේ ඉහළම ප්‍රතිඵල ලැබන අවස්ථාව. එතකොට පින්නතුනි මෙන්න මේ දහම් මගේදී අපි මේ සතිපට්ඨානය ඉතාම වැදගත් කාරණයක්. එතකොට අපට දහම්මගේ ඉදිරියට යනකොට අපට මේ සතිමත් බවෙන් අපි ඉහළම ගන්න ප්‍රයෝජනය තමයි තමන්ගේ හිත ගැන නිතර අවධානයෙන් ඉන්නවා. මුලදී හිතේ ලෝභයේ දේශය දෙක බලනවා. ඊට පස්සේ මෝහයේ තියද නැද්ද කියලා බලනවා. ඊට පස්සේ මෝහය නැති වෙනත් එකම විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තංති පජානාති. අවිමුක්තං වාචිත්තං අවිමුක්තං චිත්තංති පජානාති කියන විදිහට දැන් හිත බාහිර ලෝකෙන් මිදිලද නැද්ද කියලා Tamanṭama බලාගන්න පුළුවන්. පින්නතුනේ ධර්මයේ කියන්නේ හරියට අතේඹුලස්සේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහ කියන්නේ මේකයි. Tamanṭama ප්‍රත්‍යක්ෂව දැක ගන්න පුළුවන් දෙයක් මේක. බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ අලුතෙන් දෙයක් පෙන්න දෙන කෙනෙක් නෙවෙයි. ලෝකේ තියෙන සංගවිලා තියෙන දේ නැවත ඉස්මතු කළා මේ ලෝකයට පෙන්වලා දෙන ලෝකයේ ඇති දේ ඇති හැටියට පෙන්වලා දෙන උත්තමයි. ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නිර්මාණයක් නෙවෙයි. උන්වහන්සේගේ අනාවරණයක්, ඩිස්කවරි එකක් ඒක. අන්න ඒක පෙන්වනවත් එකම අපට අපේ ජීවිතය ගැනමයි පෙන්වන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න ඕන කියලා ලොකු ඉන මොටිවේෂන් එකක් අභ්‍යන්තර අභිප්‍රේරණයක් ඇති වෙනවා. ඒ ධර්මයේ පුහුණු කරන පමණට තමන් බාහිර ලෝකයෙන් කෙලෙස් වලින් මිදෙනවා. මිදෙන තරමට තමන්ට ප්‍රමෝදයේ සතුට ඇති වෙනවා. ඒ සතුට ඇති වෙන්නේ නැති වෙන්න තවත් තමන් ඉදිරියට යනට තමන්ට ලොකු උනන්දුවක් ඇති වෙනවා. දැන් බලන්න ඔබ රැකියාවක් කරනකොට කරන කාලේ ඔබට මාසිකව වැටුප ලැබෙනවා. ටිකෙන් ටික වැටුප බාර්ධක වැඩෙනවා. උසස් වීම ලැබෙනවා. බලන්න ඔබ කොයිතරම් උනන්දුවෙන් වැඩට යනවද කියන්නේ. උදේට අවුව තිබ්බත් වැස්ස තිබ්බත් සීතල තිබුණත් නැගිටලා හරියට ඔබ පුදුම වේගෙන් ඒ වෙලාවට gedara වැඩට ගිහ ඔක්කොම ඉවර කළ ඔබ gedirin නික්මෙනවා. ඇයි ඔබ දන්න ඔබට සරිලන විදිහේ වැටුපක් එතන ලැබෙනවා කියලා. වැටුපක් ලැබෙන්නේ නැහැ කිව්වොත් කොහොමද? මම උදේ පාන්දර නැගිටිනවද? ඒ උනන්දුව කොහෙන් ගිහිල්ලාද දන්නේ නැහැ නේ. අර ලැබෙන වැටුප නිසා ඒ ලැබෙන ප්‍රතිලාභ නිසා අපි ජීවිතයන් දිවල් සැපකල මේක කරනවා. හැබැයි ඒ වැටුප ලැබෙන්නේ මාසෙ අන්තිමට. නැත්තම් සති දෙකකට පස්සේ. නැත්තම් සතියකට පස්සේ. ආම් වශයෙන් දවසේ වැඩි ඉවරනකම් අපි ඉන්නට ඕන. නමුත් පිනතුනේ ධර්මයේ පුහුණු කරනවා කියන්නේ කොහොමද? ඒ කරන මොහොතේම ප්‍රතිඵල තියෙනවා. ධර්මයේ සඳහන් කරන්නේ මණ්ඩිතය යෙමිදම් බික්කවේ බ්‍රහ්මචර්යයන් මේ බමසර මේ ධර්මයේ හැසිරීම හරියට මීරි පානයක් මී පානයක් නැත්නම් මී වදයක් මී පැන්ටි එකක් පානය කරනවා වගේ කියලා. තිබහෙන් පිපාසයෙන් ඉන කෙනෙකුට බඩගිනින් ඉන කෙනෙකුට මී වදයක් දුන්නොත් ඉක්මනට මේකේ රස දැනෙනවා, ඉක්මනටම ශරීරයට අවශෝෂණය වෙනවා. අන්නේ වගේ තමයි මේ ධර්ම කියන එක ලැබෙනවත් එක්කම පිනතුනේ අපේ ජීවිතයේ අභ්‍යන්තර ලොකු සතුටක් ලොකු උනන්දුවක් ඇති වෙනවා මේක තව තවත් කරන්න ඕන කියලා. අන්නේ උනන්දුව ඇති වෙන ටිකක් කලක් යනවා. Taman dharmaya hala gemburu karunu therum aragena dina patha tikin tikin meka puhunu karanakota tamanthama meke result ekak peenakota tamanthama satutak athi wenawa taman meke idirata yanna ona kiyala. එතකොට බාහිරයි උනන්දුවක් බල කිරීමක් Tamanta අවශ්‍ය නැහැ. Tamanthama මේක යන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවා. අන්න එතකන් අපිට ටිකක් කාලය ගත කරන්න වෙනවා ධර්ම ගැන විශ්වාසය කරමින්. අන්න එතකන් තමයි අපි ශ්‍රද්ධාව පිහිටුවා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට අපේ දුක්ඛම් කඩවල වලින් නිදහස් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගෙන මේ ධර්මකට බැසගත්තට පස්සේ ඒ ධර්මය සංදිට්ඨිකයි අකාරිකයි. සාන්දෘෂ්ටික වශයෙන් මේ ජීවිතයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් අකාලිකයි ඉක්මනින්ම ප්‍රතිඵල ලබන්න පුළුවන්. එතකොට පිනොතින අප මේ මුලින්ම කතා කළේ අපි බණක් ඇහුවත් නිහඬව හිටියත් ගෙදර දොරේ වැඩපළක් කළත් කුමක් කළත් අපි ඇත්තටම මේ ධර්මයෙන් මේ සම්බුදු ශාසනයෙන් අපි ප්‍රයෝජන ගන්න කැමති නම් අපේ ජීවිතය තුළ වැඩෙන ඕන කාරණා මේ මොනවද? එක පැත්තකින් මෛත්‍රී භාවනාව, අනිත් පැත්තෙන් සතිපට්ඨාන. වෙන දෙක වඩන්න තියෙනවා. අන්නේ දෙක වඩනට පින්නතුනේ පසුතලය තමයි, බෑග්ග්‍රවුන්ඩ් එක තමයි පංචශීලය කියලා කියන්නේ. සීලවන්ත බව. පංචශීලය රකින්න රකින්නකොට ලොකු උනන්දුවක් ඇති වෙනවා. ලොකු සතුටක් ඇති වෙනවා. ලොකු පහසුවක් ඇති වෙනවා මේ ගමන ඉදිරියට යන්නට. මුලදී ටිකක් අමාරුයි. නමුත් පින්නතුනේ මේ කරුණ ජීවිතයට පුහුණු කරනකොට පංචශීලයේ රකින්න ගනවේ අමාරු. පංචශීලංගියක් කඩවෙන එක. කඩුණාම තමයි ලොකු අපහසුතාවයන් ටිකක්, ලොකු පාඩු ටිකක් තමයි දෙනවා. අනේ නිසා තමන් උපරිම උත්සාහ කරනවා හැකිතාක් දුරට මේ කරුණ තමන්ගේ ජීවිතේ පුහුණු කරගන්න. පංචශීලයෙන් ආරම්භ වෙන මේ ජීවිතයේ පින්නතුනේ පංචශීලෙන් නවතින්නේ නැහැ. තවත් පොඩක් ඉහළට යනවා. ඒ මොකද්ද? ඔව් අටශීලයක් තොඳ ඊටත් වඩා ප්‍රධාන වෙන කාරණයක් තියෙනවා. මොකද්ද? ඒ තමයි ආජීව මට්ටමක සීලය. ඒ මොකද්ද? දසසිල් නෙවෙයි. ආජීව මට්ටමක සීලය කියලා එකක් තියෙනවා. පානාතිපාතා, අදින්නාදාන, කාමීසුමිච්ඡාචාරා, මුසාවාදා, පිසුනාවාචා, පරුසාවාචා, සම්පප්පලාපා, මිච්ඡා ජීවා, වේරමණී සීකාවදන් සමාදියා. බොරු කීමෙන් විතරක් නෙවෙයි, කේරම් කීමෙන්, හිස් වචන කීමෙන්, පරුස් වචන කීමෙන් වැළකෙන එක. මේක පිනුතුනේ ලේසි නෑ කරන එක. හිස් වචන නොකිය ඉන්නක ලේසි නෑ. ඇතැමිට අට සීලය නැක්කත් දස සීලෙම රකින්න කෙතරම් අමාරු වන්නේ. නමුත් පින්නතුනේ ආජීව වට්ටමක සීලය රකින්න එක ලේසි නෑ. මිච්ඡා ආජීව වේර මනසිකම වෙන සමාධියානේ. තමා ධනෙ ඉපීමේදී තමන්ගේ දිවි පෙවත පවත්වා ගැනීමේදී වැරදි දෙයක් නොකර ධර්මිකවම දිවි පෙවත කැප කරනවා කියන කාරණේ. මෙන්න මේ කරුණු ටික තමන්ගේ ජීවිතය තුලින්ම තමන්ට දැක ගන්න පුළුවන්. මේකෙන් කියන්නේ තමන් ධර්ම මාර්ගයේහි දැන් ඉදිරියට යමින් ඉන්නවා කියලා තමන්ටම self reflection එකක්, ස්වයං ආවර්ජනාවක්, ප්‍රත්‍යාවලෝකනයක් කරන්න තියෙන අවස්ථාව. එතකොට මේ කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන. සීලය, මෛත්‍රිය කියන්නේ සමාධිය, සතිපට්ඨාන කියන්නේ විපස්සනා කියලා අපිට කියන්න පුළුවන්, ප්‍රඥා භාවනා කියලා කියන්න පුළුවන්, සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ. ඒතර මේක තමයි දහම් මඟ. මේ දහම් මඟේ පුළුවන් තරම් ජීවිතය හසුරවා ගන්න උත්සාහ කරන. එහි ප්‍රතිඵල තමයි මේ ජීවිතේ කාලය පුරාම දැක ගන්න පුළුවන්. මේක වේගවත් කරන තරමට තමයි ප්‍රතිඵල තියෙන්නේ. එතකොට මේ බණහන මොහොතේ ඔබ මේ කරුණු තුනත් එක්කම ඉන්න. විශේෂයෙන් මෛත්‍රී සහ සතිපට්ඨාන තුලින්. එහෙම හිටියොත් මේ ධර්ම දේශනාවට විමුක්තායතනයක් වෙනවා. කෙලෙසුණුගෙන් හිතෙන දෙන අවස්ථාවක් එනවා. සහ ඔබට කියලා ඔබ රෙෆියුජ් එක ආරක්ෂාවක් පිළිසරණක් සකස් කරගන්න වෙනවා. අද අපේ ජීවිතේ යැපිලා තියෙන වෙනත් අය මත වැඩිම දෙයක් තියා බාහිර කෙනෙක් නැතුණත් තමන්ගේ ශරීරය මත තමයි තමන්ගේ කායික නිරෝගී භාවය මත තමයි තමන්ගේ සතුට තමන්ගේ සාර්ථකත්වය ආදරණීය පවතිලා තියෙන්නේ. හැබැයි පිටුතුනේ මේක ඕවර වෙනක් වෙනස් වෙන පුළුවන්. තමන්ට ඉන ඥාති මිත්‍රාදීන් ඕන වෙලාවක විය වෙන්න පුළුවන්. ඒන යාළු මිත්‍රාදීන් ඕන වෙලාවක අමනාප වෙන්නත් පුළුවන්. ඉස්සර නම් අපේ යාළුව ඉක්මනට අමනාපුනේ නැහැ. අපි බැන්නත් එන්න ඉක්මනට අමනාප වෙන්නේ නැහැ ඉස්සරහින්. නමුත් දැන් ආයේ කොහොමද? ඕ දැන් ඉක්මනට යාළුව හදා ගන්න පුළුවන්. ඒ නිසා යාළුවත් එක්ක ඇටෙන්න දිගට ඉන්නෙත් නැහැ. ඉක්මනට අත්හරිනවා. පොඩි වරක් බෑ දැක්ක ගමන් යාළුව අයින් කරනවා. සමාජ මාධ්‍ය තුල ඉක්මනටම යාළුව හදා ගන්න පුළුවන්. ඉක්මනටම යාළුව හදා ගන්න පුළුවන්. ඒ වගේම පොඩි අඩුවක් දැක්ක ගමන් අත්හරිනවා. ඒක තමයි ලක්ෂණ. එතකොට බාහිරම තියකල හිටියොත් අපිට හැමදාම යාළුව අප්ඩේට් කරමින් ඉන්නවා. නමුත් අපි ධර්මීය තුලින් පිළිසරණක් හදාගත්තොත් වැඩි දෙයක් තියා අපේ දරුවෝ මතවත් අපි යපෙන්නේ අපටම සාධිනත්වයක් අපටම සතුට ලබන ක්‍රමයක් අපි ඇති කරගන්නවා. ඒ සතුට බාහිර කෙනෙක් නිසා විතරක් නෙවෙයි. තමන්ගේ ශාරීරික වයසට යද්දිවත් තමන්ට දුකක් හටගන්නේ. තමන් දන්නවා මේක. තමන්ගේ ශාරීරික භෞතික ශරීරය මත නෙවෙයි තමන්ගේ සතුට තීරණය වෙලා තියෙන්නේ. මේ තමන්ගේ ප්‍රැක්ටිස් එක. මේ ධර්මයේ පුහුණුව තුළ. ඒ වගේම තමන් ලෙඩ වුණත් ඒ ලෙඩවීම තුලින්මත් තමාගේ මේ සතුට නැති වෙන්නේ නැහැ. දැන් බලන්න අපි අපේ හිසේ රදයක් කියලා අපි ඉන්නවා කියන වෙලාවක උදේ ඉඳන්ම ලොකෝ හිසේ රදයකින් ඉන්නවා. ඉන්නකොට දුර ඉඳලෙනවා අපේ හොඳම යාළුවෙක් අපට හොඳට උදව් කරපු යාළුවෙක් කියනවා. හොඳම යාළුවෙක්. දැන් උදේ ඉඳන්ම දුහම දුකෙන් හිටි හිසේ රදේ කියලා. දැන් යාළුවාට අවශ්‍ය මොකද වෙන්නේ? මෙන්න හොඳට hina වෙල ඉන්නවා. එතකොට හිසේ රදේ නැති වුණාද මේ? හිසේ රදේ නැති වුණේ නැහැ. හිසේ රදේ හැම තියෙනවා. අර ඒකට වඩා මේ සතුට වැඩි. දැන් යාළුවාව සන්තෝෂේ. නැත්තම් තමන්ගේ ළමයේ දුර ඉඳලෙන අවුරුදු ගානකට පස්සේ සතුටින් ඉන්න තමයි. අන්න ඒ වගේ වෙනතුනේ ඒ වගේ සාමාන්‍ය සතුටක් නෙවෙයි වඩා 100,000 ගුණයකින් සතුටක් තමයි මේ ධර්මයේ පුහුණු කිරීම කියලා කියන්නේ. අන්නේ ධර්මයත් එක්ක ඉන්නකොට අනිත් දේවල් තිබුණත් ඒව නෙවෙයි මතක් වෙන්නේ. ඊට වඩා මේ ධර්මයේ පුහුණු කිරීම දැන් බොජ්ජංග සූත්‍රලේකයි තියෙන්නේ. සති සම්බොජ්ජංග, ධම්මවිජය සම්බොජ්ජංග ආදී බොජ්ජංග මෙනෙහි කරන අවස්ථාවේදී අර ශරීර වේදනාව යටපත් වෙනවා. ඒව මතක් වෙන්නේ නැහැ. දැන් ගිරිමානන්ද හාඳුරන්ට දස සංඥා දේශනා කළේ. අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා ආදී සංඥා, කුසල සංඥා, විදර්ශන භාවයට අදාළ ඒවා. ඒව සිහි කරනකොට අර වේදනා යටපත් වෙනවා. ඒ වේදනාවට වඩා සතුටක් එනවා. හරියට දවල් කාලේ අහස වගේ. දවල් කාලේ අහස බැලුවොත් අහසේ තාරකමක් පේන්නේ නැහැ. ඇයි ඒ? සූර්ය ආලෝකේ තියෙන නිසා. නමුත් රැයට තාරකා පේනවා. ඇයි පේන්නේ? ඔව් කරවල නිසා සූර්ය ආලෝකේ නැති නිසා තාරකා හොඳට මතුවෙලා පේනවා. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතයේ ධර්මයේ පුහුණු කිරීම විශේෂයෙන් සමති දර්ශනා වැඩි වීම අපේ ජීවිතයට සඳ හිරු දෙක එක විට පෑවෝ වගේ. අර කුඩා කුඩා දුක් ටික නැමැති තාරකාවන් ජීවිතේ නොපෙනිය. මේකයි පින්නතුනි ධම්මගේ මූලික හරය. පින්නතුනි අද අප ධර්ම දේශනා සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුතනිකායේ සෝතාපට්ටි සංයුත්තේට ඇතුළත් තතිය පුඤ්ඤාවිසන්ද සූත්‍රය. අභිසන්ද සූත්‍රය. අභිසන්ද කියලා කියන්නේ දිය පහර. ජලය ගලාගෙන යෑම කියන එක. නැත්නම් දිය උල්පත ගංගාව කියන එක. ස්ට්‍රීම් කියන එක. ඒකට පුඤ්ඤාභිසන්ද කියන්නේ the stream of merits. පුණ්‍ය ගංගා හතරක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. තින් උල්පත් හතරක් ගැන. සූත්‍රය ආරම්භයේදී මම දේශනා කරනවා චත්තාරෝ මේ භික්ඛවේ පුඤ්ඤාවිසන්දා කුසලාවිසන්දා සුඛස්සාහාරෝ කියලා. භාගතුන් වහන්සේ දේශනා කරන මහණෙනි, ලෝකේ තියෙනවා පින් උල්පත්, පින් නැමැති ගංගා, පින් නැමැති දියපහරවල හතරක්. නැත්තම් කුසල් නැමැති දියපහරවල හතරක්. සුඛස්සාහාර සැපේට ආහාර වෙච්ච හතරක් තියෙනවා. එකක් පුණ්‍ය ගංගාවක් කියලා කියනවා, කුසල ගංගාවක් කියලා කියනවා, සැපේට ආහාරයක්. The food of happiness. The nutrition of happiness. එතකොට අපි නිතරම ආහාර හොයන්නේ අපේ කුසට නේද? බුදුදහමෙන් ආහාර දෙන්නේ කුසට නෙවෙයි පිනතුනි, අපේ හිතට, මනසට. මනසට ආහාර දෙනකොට ඒක මනසට සතුට දුන්නා වගේ. පීතිබත්හා භවිස්සද කියන්නේ මේකයි. සතුටම ආහාරයකට වාසය කරනවා. ධම්මෝසද සමන්නත්ති ඒතම් පිවත වික්ඛෝ කියලා දේශනා කරේ මේකයි. ධර්මය හා සමාන ඖෂධයක් නැහැ කියලා දේශනා කළේ මේකයි. ඒ ධම්ම පානය කරනකොට අපේ හිතරෙන කෙලෙස්, මානසික රෝග, චිත්ත වියෝයන් දුර වෙනවා. එතකොට බුදුහාමර දේශනා කරනවා මෙන්න මේ පුණ්‍ය ගංගා, පින් උල්පත්, නැත්තම් කුසල පහරවල්, කුසල දිය පහරවල් හතරක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ඉද වික්කවේ අරිය ශාවකෝ බුද්ධේ අවේක්ෂා ප්‍රසාදේන සමන්නාගතෝ හෝති අයම් වික්කවේ පඨමෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස්සාහරෝ කියලා. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන නොවෙනස්වන ප්‍රසාදයක් ඇති කරගෙන ඉන්නවා නම් නිතර තමන්ගේ හදවත බුදු කුටියක් කරගෙන ඉන්නවා නම් අන්න ඒක පින් නැමැති දියපාරක්, කුසල් දියපාරක්, ඒක සැපයට තියෙන ආහාරයක්. The confidence in Buddha's life is a stream of merits. It is a stream of wholesomeness. It is a food of happiness. බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන ප්‍රසාදය. The unshakable confidence in Buddha's enlightenment is a stream of merit, stream of wholesomeness, a food of happiness. මොකද මේ බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීම කියලා කියන්නේ? ඔස් ශ්‍රද්ධා වික්තරාංගයක් ඒ කියන්නේ බුදුහාමුදුරේ ළඟ තිබිච්ච ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ වාදී වශයෙන් කියන ඒ බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි, විජ්ජාචරණ සම්පන්න ආදී මෙන්න මේ නවරහදී බුදුගුණ වල ගැන තියෙන ප්‍රසාදය, විශ්වාසය, ගෞරවය, ශ්‍රද්ධා. බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරන මොහොත, උන්වහන්සේ ධර්ම දේශනා කරපු ආකාරය, බුද්ධත්වයට පත්වෙච්ච ආකාරය, අසරණයන් සොයා ගියපු අවස්ථා, ඉරිද බලපාමින් වාසය කරපු ආකාරය, දිව්‍ය ලෝකයේහි ධර්ම දේශනා කරපු විදිය, අසරණයන්ට පිහිට වෙච්ච විදිය, ධානස්වයෙන් වැඩ හිටපු ආකාරය, බෝධින් වහන්සේ අභියස අනිමිස රෝසණි පූජාදිය කරපු විදිය, ප්‍රඥාවෙන් බැබලෙමින් හිටිය විදිය, බ්‍රහ්මයන්ට අනුශාසනා කරපු විදිය, ලෝකයා කෙරේ මහා ප්‍රඥාවෙන් මහා කරුණාවෙන් හිටපු විදිය ගැන සිහි කරනකොට පින්නතුනි මේක කිං උල්පතක් වෙනවා. මේක කුසල උල්පතක් වෙනවා. මේක සැපේට ආහාරයක් වෙනවා. ඒ නිසා බුදුහාඳුරු ගැන සිහි කරන මොහොත එක භාවනාවක්. බුද්ධානුස්සති භාවනාව. The contemplation of the qualities of the Buddha is one of the meditation techniques that Buddha has explained for a concentration meditation technique among the 40 meditation techniques. සමසතරිස් කර්මස්ථාන අතර බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන අවස්ථාව හිත සමාධිමත් කරන භාවනාව. කිසියම් ඉරියවක වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ තුළ තිබුණා වූ එක ගුණයක් හරි සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන ඉතාම ප්‍රසන්න පිළිරුවක් සිහිපත් කරගෙන ඒ ප්‍රතිමා වහන්සේ තමන් ඉදිරියේ පිට වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගෙන ඒ ඉන්නේ මගේම බුදුරජාණන් වහන්සේ කියන හැඟීම උපදවාගෙන අරහං අරහං අරහං ආදී වශයෙන් එක බුදු ගුණයක් විනාඩි 5ක් 10ක් මෙහෙය කරන්න වෙනතු තමන්ගේ ජීවිතයේ තියෙන කරදර කම්කටොළු සියල්ලක්ම දුර වෙලා යනවා. විවේකයෙන් තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු වෙනවා. අන්නේ ඉහෙළම තත්වයක් කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධිය කියපු විදිහට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ප්‍රසාදයක් ඇති වෙනවා. උන්වහන්සේ දුගතියෙන් මිදෙන මාර්ගය සංසාර චක්‍රයෙන් සම්පූර්ණ නිදහස් වෙන මාර්ගයක් අවබෝධ කරගත්තා කියන උන්වහන්සේ තුළ තිබුණා වූ මේ අවබෝධය ගැන විශ්වාසය ප්‍රසාදයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ පින්වත්නි සමහර අය ඉතාම උගත් බ්‍රාහ්මණවරු බුදුරජාණන් වහන්සේ ගැන දැනගෙන උන්වහන්සේ හිටිය පැත්තට නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා තුන් පාරක් වන්දනා කළා තියෙනවා. උන්වහන්සේ දැකලත් නැති උන්වහන්සේගේ ගුණ ඇහිලා. අනිත් පැයෙන් අසා දැනගෙන. ඇයි ඕන් පරිශීලනය කරපු වේද ග්‍රන්ථවල මේ වගේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වෙනවා කියලා වෛදික ග්‍රන්ථවල සඳහන් වෙලා තිබුණා. ඔවුන් ඒ නිසා මේ ශාස්ත්‍රවරයා හමු වෙන ගියා. ගිහිලා ඔවුන් මුලින්ම බැලුවේ ඒ වේද ග්‍රන්ථවල තියෙන විදිහට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙදි කියලා තමයි බැලුවේ. බලල පැහැදුනා මේ නියම කෙනා තමයි කියලා. එදා බාහිර ජන සමාජයේ පින්නතුනේ වසර දහස් ගණනක් මේ සම්මා සම්බුදු උතුමෙගේ පහළවීම අපේක්ෂාන් ඉඳලා තියෙනවා. වසර දහස් ගණනක් තිස්සේ වුන් ඉදීමෙච්ච බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුල ඒ ග්‍රන්ථවල ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ඒ ශරීරයේ තියෙන ලක්ෂණ 32ම විස්තර කරලා තියෙනවා. එනිසා තමයි උන්වහන්සේට නම් තබන වෙලාවේදී බ්‍රාහ්මණවරු 108 දෙනෙක් ආවා. එනොත් ප්‍රධාන බ්‍රාහ්මණයන් 8 දෙනෙක් හිටියා. ඒ 8 දෙනා අතරනොත් වඩාම ප්‍රඥාවන්ත කෙනා තනි ඇඟිල්ල කොසවලා කිව්වා ඒ පුරුෂ ලක්ෂණ දැකලා මේ අනිවාර්යයෙන්ම සම්මා සම්බුදු වෙනවා කියලා. වයසක බ්‍රාහ්මණයන් අතරින් මේ කුඩාම කෙනා තමයි ප්‍රඥාවන්තම කෙනා සඳහන් කළේ. එතකොට පින්නතුනි මෙන්න මේ උත්තමයේ ළඟ තියෙච්ච ගුණාංග ටික තමයි ඒ බාහිර ශරීරයේ ලක්ෂණ විතරක් නෙවෙයි උන්වහන්සේ ළඟ තියෙන ආධ්‍යාත්මික ගුණ සමුදාය අපි මෙහි කරන්නේ. උන්වහන්සේ අවබෝධ කරගත්තු ධර්මය දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳ තියෙන ධර්ම වෙනත් කෙනෙකුට හිතන්නවත් බැරි දෙයක් පින්නතුනි. ඒ කාලේ හිටියා හිත දිනු කරපුවා හිටියා. ඒ කාලේ කර්මය ගැන දැනුවත් වෙ හිටපුවා හිටියා. සමතේ දිනු කළා සමහර ඥානයන් ඉදිවිද ඥාන, දිබ්බසෝත ඥාන ආදී ඥාන ලැබගත්තුවා හිටියා. දහවල් කාලේ මනුස්ස ලෝකේ කැම කාලා හවසට දිවා විහරණය කරන්න බ්‍රහ්ම ලෝකේ ගිහපුවා හිටියා. අසිත කාල දෙවල වගේ අය. එවැනි අය හිටියත් මේ දුකේ නිදහසන මාර්ගය ගොල දැන හිටියේ නැහැ. අවිද්‍යාවෙන් සම්පූර්ණ නිදහසන මාර්ගය ගොල දැන හිටියේ නැහැ. ඔවුන් බාහිර රූපයේ කැඩෙන බිඳෙනවා කියලා තේරුම් ගත්තා. හැබැයි මේ බාහිර රූපය තමන්ගේ ඉන්ද්‍රිය වලට ප්‍රත්‍යක්ෂ නාස්තාවේ යථාර්ථය උන් තේරුම් ගන්න තිබුණේ නැහැ. අනේ මාර්ගයේ සැබෑම දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. ඇතට රූපයක් දකින අවස්ථාවේදී ඇත්තටම මොකද්ද වෙන්නේ කියන කාරණේ. කනට ශබ්දයක් අහන මොහොතේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ කරන අවස්ථාවේදී සැබෑම අපේ ජීවිතේ මොකද්ද වෙන්නේ කියන කාරණේ. අපි යමක් සිහි කරනකොට රූපය තුළ හිත බැසගෙන නම් ඉන්නේ ඒ ගැන අපි සතුටෙන් හිටියත් දුකෙන් හිටියත් අපි ඉන්නේ අවිද්‍යාවෙන්. ඒ නිසා අපි සංසාර චක්‍රයේ ඉන්නේ. එහෙම ඉන්නකොට අපි පුණ්‍යාවි සංකාර සිද්ධ කරත් අපුණ්‍යාවි සංකාර සිද්ධ කරත් ඒ කරන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන පදණයෙම ඉඳගෙන. ඒ පදණයෙම හිටියොත් මොකද වෙන්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං ආදි වශයෙන් මෙන්න මේ සර්කල් එකේ අපි යනවා. කියලා සංගිනේ කොහෙන්ද? ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව. නැවත භවයට යනවා. භවෙන් ජාති හටගෙන දුක් දෝමනස් ජරා මරණ ආදී අපට විඳින්න සිද්ධ වෙනවා. අවිද්‍යාවෙන් ඉන්න මොහොත කියන්නේ අප යමක් සිතන වෙලාවේදී ඒක බාහිර පේන භෞතික දෙයක් තමයි දැන් තේරුම් ගන්න එක හිතුවොත් ඒකට දැම්ම උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් තමයි. හැබැයි වෙනස් වෙනකොට දුකටපත් වෙනවා. ඇයි අවිද්‍යාවෙන් කාරණා තියෙන්නේ? ස්පර්ශ සමුදයන් තියෙන්නේ අපි. එනිසා ඒ දුක නිදහස් වෙන නම් ප්‍රඥාවට එන්න ඕන. ප්‍රඥාවට එනවා කියන්නේ මොකද්ද? අපි දක්ෂ වෙන්නට ඕන හැම මොහොතෙම රූපේ නිදහස් වෙලීම. මේ මොහොතේ හැට දක්න රූපේ ඇහෙන් තේරුම් ගන්න මොහොතේ චක්කු විඥානෙ නෙමෙයි තේරුම් ගන්නේ මනෝ විඥානෙ කියන කාරණේ. කනට ශබ්දයක් අහන මොහොතේ සෝත විඥානෙ නෙවෙයි මනෝ විඥානෙ කියන අවස්ථාව. අපි කෙනෙක්ගේ හිස අත ගන්නවා නම් දුවේ පුතෙක් සිප වෙනද ගන්නවා නම් ඒ මොහොතේ උණුසුම දැනෙන්නේ පිනතුනේ කාය විඥානෙට නෙවෙයි. කාය විඥානයෙන් ප්‍රාථමික අවස්ථාව ලැබෙනවා. ලැබෙද ඒක එතනම නිරුද්ධ වෙනවා. ඒක තේරුම් ගන්න මනෝ විඥානය. එතකොට මෙන්න මෙතෙන්ට අපි හිත තියාගෙන දක්ෂ වෙන්නට ඕන. හැම මොහොතක්ම සිහියත් එක්ක හිටියොත් අපිට මේ ගැටලුවෙ නිදහස් වෙන පුළුවන්. ඒ සඳහා නොනවත්වාම මේ සතිය පුහුණු කරන්න ඕන. අන්නේ පුහුණුවේ හිටියොත් මොකද වෙන්නේ? අවිද්‍යාව සාගතව හටගන්න සංස්කාර හටගන්නේ නැහැ. අවිද්‍යාවත් වේවා සියති විරාග නිරෝධහා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහා විඥාන නිරෝධෝ ආදි වශයෙන් ගිහිල්ලා ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස නිරුද්ධන්ති කියපු විදිහට මෙන්න මේ සංසාර චක්‍රයෙන් මේ දුකෙන් අපි ටික ටික නිදහස් වෙනවා මෙදෙනවා. මෙන්න මේක අවබෝධ කරගත්තු උත්මයට තමයි අපි මේ පහදින්නේ. මේ උත්මය ගැන තමයි අපි නොවෙනස් වන පැහැදීමක් ඇති කරගන්නේ. ඉද වික්ඛවේ අරිය ශාවකෝ බුද්ධේ අවේක්ෂා ප්‍රසාදේන සමන්නාගතෝ හෝති අයම් පඨමෝ පුඤ්ඤාදි සම්දෝ. මෙන්න මේ ප්‍රසාදය පළවෙනි මහා පිංගුල්පත පුණ්‍ය ගංගාව කුසල ගංගාව සුඛාසහාරෝ මේක සිහි කිරීම අපේ මනසට දෙන ආහාරයක්. මේක සැපේ ලබන තින ආහාරය. බුදුමන සීගන මහත ඊළඟට ඉද වික්ඛමේ අරිය ශාවකෝ ධම්මේ අවේක්ෂා ප්‍රසාදේන සමන්නාගතෝ හෝති අයම් පුඤ්ඤාමි සන්දෝ කුසලාවි සන්දෝ සුඛාසහාරෝ. ධර්මය ගැන තියෙන වෙනස් වෙන පැහැදීම මොකද්ද? ධර්මය කියලා කියන්නේ ධර්මය කියන්නේ බුදුහාරු දේශනා කරපු වර මුලින් සඳහන් කරපු යථාර්ථය. එක අතකින් කර්මය පිළිබඳව තියෙන ස්වභාවය කම්මසකත ඥානය, අනිත් අතින් චතුසත්‍ය සම්මා දිට්ඨිය, නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. අපේ හිත මුල් වෙලා කරන දේවල් වලින් අපට සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණය. හිත පිරිසිදු යමක් කළොතින් දුක් විපාක විඳින සිද වෙනවා. හිත පිරිසිදු යමක් කළොතින් තමන් සැප විපාක විඳින සිද වෙනවා. මේක සත්‍ය පුද්ගලෙක් නෙවෙයි පිනත හේතුඵල ධර්මයක් නේ. හිත පිරිසිදු වචනයක් කතා කරනවා නම්, කායික දෙයක් කරනවා නම්, සිතෙන් සිතුවිල්ලක් සිතනවා නම් ඒ හිත පිරිසිදු වීම නිසා තමන් දුකින් ජීවිතේ. මේක පුද්ගලෙක් දුක් විඳිනවා කියලා හිතුවට මේක හේතුඵල ධර්මයක් නේද? අපිට ඉතින් දුකයි. අපි දුක් විඳිනකොට අපේ ළඟම කෙනෙක් දුක් විඳිනකොට අපට දුකයි. නමුත් කරන්න දෙයක් නැහැ. මේක හේතුඵල ධර්ම. මේ ස්වභාවය. ඉතින් මේක තේරුම් ගන්න කෙනා කොහොමද? මනසාචේ පසන්නේන බහසතිවා කරෝතිවා. පිරිසිදු මනසෙන් හෝ කයෙන් වචනෙන් සිතින් ක්‍රියාවන් සිදු කරනවා. එතකොට උන හරියට තමා පිට පස්සෙන සෙවණැල්ල වගේ සැප විපාකේනවා. මේක පුද්ගලෙකුට වෙන සැපයක් නෙවෙයි. කම්මස්සකාරකෝණත්ති විපාකස්සක වේදකෝ සුද ධම්මා පවත්තන්ති. කර්මය කරන කෙනෙක්වත් විපාක විඳින කෙනෙක්වත් නැහැ පිනතුනේ ඇත්තටම. සාමාන්‍ය ලෞකික සත්‍ය ඉඳලා කර්මේෂණ ට්‍රූත් එක ඉඳලා බලනකොට මේ සත්‍යයේ සැප දුක් විඳින කියලා අපි කියනවා. හැබැයි ඇබ්සලියුට් ට්‍රූත් එකට අල්ටිමේට් ට්‍රූත් එකට යනකොට එහෙම සැප දුක් විඳින කියලා කෙනෙකුත් නැහැ. මේක ඇත්තටම මේ හේතුඵල ධර්ම ක්‍රියාකාරී ධර්මයයි. මෙන්න මේක තමයි සම්මා සම්බුදුරජාන් වහන්සේ කෙනෙක් දැකලා ලෝකෙට අවබෝධ කරගත්තු ධර්ම. ඊයේ ධර්ම ස්වකාතයි. ඒක ඉතාම ලස්සනට දේශනා කළා. ආදි කල්යාණං, මධ්‍යේ කල්යාණං, පරිඋසාන කල්යාණං. ඒ ධර්ම මුල ලස්සනයි. ඒ ධර්ම මැද ලස්සනයි. ඒ ධර්ම අග ලස්සනයි. මුල කියන්නේ මොකද්ද? මුල කියන්නේ සීලය. මැද කියන්නේ සමාධිය. අග කියන්නේ ප්‍රඥාව. මෙන්න මේ මුල මැද අග ධර්මයේ දේශනා ක්‍රම යන්න කියලා තමයි වඩින්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ මුල්ම රහතන් වහන්සේට දේශනා කළේ. දේශේත වික්කවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසානේ කල්යාණං සාත්තං සව්වැඤ්ජනං කේවල පරිපූර්ණං බ්‍රහ්මචර්යං කිය. මුල මැද අග යහපත් වූ සම්පූර්ණයෙන්ම ලස්සන වෙච්ච මෙන්න මේ ධම ලෝකයට දේශනා කරන්න මේ බ්‍රහ්මචර්යාව දේශනා කරන්න. ඒ බ්‍රහ්මචර්යාව කියන්නේ පින්නතුනි විස්තරාත්මකව ගත්තොත් හරස්නගේ කුමාරී ධර්මය කියන්නේ සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචාදී මේ කාරණා ටික. අපේ කරන කියන හැම දෙයක්ම මෙන්න මේ කර්මකටත් එකයි යන්නේ. හුස්ම ගත්තත් මොනව කළත් මේ කරුණ වටෙන් එහා අපේ ජීවිතයක් යන්නේ. රැකියාවක් කරනවා නම් ඒක සම්මා ජීවේ. සිතවිල්ලක් හිතනවා නම් ඒක සම්මා සංකප්ප. වචනයක් කතා කරනවා නම් ඒක සම්මා වාචා. කායික ක්‍රියාවක් කරනවා නම් ඒක සම්මා කම්මන්ත. උත්සාහයක් කරනවා නම් සම්මා වායාම. හිත සමාධිමත් කරනවා නම් ඒක සම්මා සමාධිය. සිහියෙන් ඉන්නවා නම් සම්මා සතිය. පින්නතුනේ මේ අට කියලා කියන්නේ the 8 steps of happiness. සෝකස්ථාහාර කියන්නේ මේකයි. මෙන්න සැපේට ආහාර. සැප ලැබෙන මාවතේ පියවරටනේ. හරියට අපේ ජීවිතය ගත කරනකොට අපේ පය පියවර තියෙනකොට හරියට නෙළුම් මලක් පිපෙනවා වගේ. අපි කොහේ ගියත් මෙන්න මේ නෙළුම් මලට උඩින් ඉන්නේ. අපි කාන්තාරයක ගියත් අපි බුවනේ හිටියත් අපි සැතපෙළේ හිටියත් අපි ඉන්නේ මෙන්න මේ නෙළුම් මලට උඩින් ඉන්නේ පින්නතුනි. මේන් බහැරකට පොඩ්ඩක් අතෙන් එන්න බෑ. මේක තමයි උජුකෝණාම සෝමග්ගෝ අභිහානාම සාදිසං. මේක තමයි ඍජු මාවත. මේක තමයි නිර්භය මාවත. මේක හරියට අපේ ජීවිතයට රෙඩ් කාපට් එකක් දැම්ම වගේ. රතු පලසක්, රන් පලසක් දැම්මවා. මේ දහම් කරුණ වලට අපි ඉන්නවා කියන්නේ හැම මොහොතෙම අපි දුකේ නිදහසන මාවතේ ඉන්නේ. අපි බාහිර දේවල් ජීවිතයේ අවසාන බලාපොරොත්තු කරගෙන ඉන්නේ නැහැ. අපි ජීවිතයේ දරුව හිටියට ඒගොල්ලන් යුතුයකට අපි කරනවා. යාන වාහන පාවිච්චි කරනවා. ලොකු ගෙවල් දොරවල් ඉන්න පුළුවන්. ලස්සන ඇඳුම් අඳින්න පුළුවන්. රූපය ලස්සනට තියාගෙන ඉන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් අපේ අවසාන සතුට ඒ කිසිම දෙයක් මත යැපෙන්නේ නැහැ. අපේ අවසාන සතුට තියෙන්නේ ඒ හැම දෙයකම හිලින්. මේ පිළිසරණ සකස් කරගත්තට පස්සේ බය වෙන්න එපා. දැන් තමන් සලකන දේවල්ට සැලකිලි අඩු කරන්නේ නැහැ. දරුවන්ට කරන සැලකිල්ලවත්, රැකී රක්ෂාව සඳහා කරන කැපවීමවත්, අධ්‍යාපනය සඳහා වෙන් කළ තියෙන කාලයවත්, ශරීරය ලස්සනට කරන තියෙන දේවල් වලට තියෙන කාලයවත් ඒ වැඩුවක් වෙන්නේ. ඒ වෙහෙම කරනවා. දැන්ටත් වඩා ශරීරය ලස්සන තියාගනි. ධර්ම දැනගත්තු දවසට. ධර්මයේ හොඳට දැනගත්තොත් පින්නතුනේ ඔබ ඔබට සල්ලි තියෙනම ඔබ හැමදාම එක අලුත් වෙනම ගානේ අඳි. සල්ලි තියෙනවා ණය වැඩ නෙවෙයි. ඒ තරම පිනොතින් මේ එක දවසක් වටිනවා අපට. ඒ හැම දවසම ලස්සනයි අපට. ඒ හැම දවසම අපට වටිනවා. ඒ වටින්නේ පිනොතුරි නිකන් හිටියට නෙවෙයි. ඒ වටින්නේ මෙන්න මේ ධර්මයත් එක්ක අපි හිටියොත්. මේ ආරසින් මාර්ගේ හිටියොත් එදාට පින්නතුනේ නැතැන් විට දවස් රැඳුන් දෙකක් මාරු කරන්න පුළුවන් අලුත් ඒවා. ඒ තරම්ම තමන්ගේ ජීවිතයට වටිනාකමක් ලැබෙනවා. ඒ මනසට ලැබෙන දියුණුවත් එක්ක ඒ ආධ්‍යාත්මික සුවයත් එක්ක තමන් ජීවිතයේ හොඳම බඩමුට්ටු ටික පාවිච්චි කරනවා. හැබැයි ඒ බඩමුට්ටු වලට වඩා ඒ පරිහරණය කරන ඩිවයිසස් වලට වඩා ඔබ වටින කෙනෙක් වෙනවා. ඔබ යන වාහනයට වඩා, ඔබ ඉන්න නිවසට වඩා, ඔබ ලැබපු රැකියාව උපාධියට වඩා ඔබේ වටිනාකම, ඔබේ වටිනාකම කියන්නේ ඔබ හිතන විදිය වටින වෙන්නට ඕන. ඔබ ඉහළම මට්ටමින් හිතුවොත් තමයි ඔබ ඇත්තටම වටින කෙනෙක් වෙන්නේ. භෞතික දේවල් කොච්චර වටින දේවල් පාවිච්චි කරත් ඔබ වටිනා කෙනෙක් වෙන්නේ නැහැ. ඒයකට හේතුව ඒ කොච්චර වටින බඩු භාණ්ඩ පාවිච්චි කරත්, කොච්චර වටින ශරීරයක්, කොයිතරම් ලස්සන ශරීරයක් ඔබට තිබුණත්, ඔබ මිය ගිහිල්ලා පැය කීපයක් යන කලින් කෝල් කරලා ඔබ ගෙදරින් පිටත් කරනවා. අඩුම වශයෙන් ඔබේ ෆියුනරල් එක වෙනකම්වත් ඔබ හදපු ගෙදරවත් ඔබ තියාගන්නේ. මේකයි යථාර්ථය. ඔබ කුසියේ දරාගෙන ඔබේ ලේන් බිහි කරපු දරුවන්වත් ආමාසින් ඒ දවස් කීපය සති කීපයක්වත් ඔබ මිය ගියාට පස්සේ ඔබ ගෙදර තියාගන්න සූදානම් නැහැ. විතරක් නෙවෙයි ඔබ පාවිච්චි කරපු ඇඳ ඇතිරිලි ඒ බඩුවව තියාගන්න කැමති නැහැ. ඒවත් ඔක්කොම අයින් කරනවා. ඉන්නකම් බොහොම ආදරෙන් ආදරේ කියාගෙන ඉන්නවනේ. එහෙම ඉන්න අයවත් පිනතුනේ ඔබට සලකන ආකාරය මේක. ඒක කාටවත් දොස් කියන දෙයක් නෙමෙයි. ඒක තමයි ලෝක ස්වභාවය. නමුත් අපි දක්ෂ වෙන්නට ඕන එහෙනම් ඒ පරිහරණය කරන දේවල් පුද්ගලයන්ට වඩා අපේ ජීවිතේ වටිනාකම් වැඩි කරගන්න. අපි බාහිර ලෝකයෙන් අපේ ඥාති මිත්‍රාදීන්ගෙන් දරුවන්ගෙන් සැලකිලි සතුට බලාපොරොත්තු වුණාට ඒ බලාපොරොත්තු නදී අපට ලැබෙන්නේ නැහැ. ඒ යුතුයම දෙයක් හොඳට කරන්න. ඒක පින්කමක් විදිහටම කරන්න. දරුවන්ට කෑම බීම දෙන්නකොට යුතුයකමක් විදිහට නෙමෙයි පිනුතුනි. අනේ මම මේ සත්‍යයකට කෑම ටික හදනවා කියලා දානයක් දෙනවා කියලා හැංගීමෙම ගෙදර කෑම ටික හදනවා. එතකොට ගෙදර නිකන් කුසියක් නෙමෙයි ගෙදර දාන්සලක් වෙනවා ඊට පස්සේ. අපට ගෙදරම පින් වැඩෙන තැනක් කරගන්න පුළුවන්, දාන්සලක් කරගන්න පුළුවන්, ගෙදරම දානශාලාවක් කරගන්න පුළුවන්. තමා මහන්සියෙන් හම්බ කරන තමගේ දෑතින් තමා උයන ආහාර ටික දානයක් විදියට දරුවන්ට, ගෙදර හදන සතුන්ට, වැඩ කරනට දෙන්න පිළිතුරුනි. අපේ අන්න එදාට තමයි ධර්මයේ දැනගත්ත දාට තමයි ඇත්තටම අද කරන දේවල්ට වඩාම වටිනාකමක් ලැබෙන්නේ. එතකොට අපි සඳහන් කළේ මේ ධර්මයේ අපේ ජීවිතයේ ඉහළම තැනින් තියාගත්තට පස්සේ අපි දෛනිකව කරන දේවල් වලට කරන කැපවීම අඩු කරන්නේ නැහැ. ඒව අපි ඒ විදිහටම හොඳට ලස්සනට කරනවා. කලින්ටත් වඩා නිවැරදිව පිළිවෙලට පින් වැඩෙන විදිහට, කුසල් වැඩෙන විදිහට අපි ඒ දේවල් කරනවා. හැබැයි පින්නතුනි, ඒ දේ කලින්ටත් වඩා හොඳට කළාට තමා බාහිරින් දෙයක් නැවත බලාපොරොත්තු වෙන්නේ නැහැ. රිටර්න් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒයකට හේතුව තමන්ට ඒ දෙවලට වඩා තමා සතුට ලැබෙන දෙයක් තමා ජීවිතය හදාගෙන තියෙනවා. තමන්ට සතුට ලැබෙන දේ තමන් ධර්මය තුළින් හදාගෙන තියෙන්නේ. අන්න ඒක තමයි ඉද බික්කවේ අරිය ශාවකෝ ධම්මේ අවිච්ඡා ප්‍රසාදේන සමන්නාගතෝ හෝති අයං බික්කවේ ဒුතියෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සකස්සාහාරෝ. මෙන්න මේ අප පිළිපදින දහම විශේෂයෙන්ම ආරස්නිකික මාර්ගයේ නැමැති මේ දහම ගැන තියෙන නොසෙල්ලෙන ප්‍රසාදය. මේක පින් උල්පතක්, පුණ්‍ය ගංගාවක්, කුසල ගංගාවක්, සැපයට තියෙන ආහාරයක් කියලා සඳහන් කළා. ඊළඟ කාරණය තමයි ඉද බික්කවේ අරිය ශාවකෝ සංඝේ අවිච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ හෝති අයං තතියෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛසාහාරෝ. සංඝරත්නය ගැන තියෙන නොසැලෙන ප්‍රසාදය පුණ්‍ය ගංගාවක්, කුසල ගංගාවක්, සැපයට තියෙන ආහාරයක් කියලා සඳහන් කරා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු ඒ දේශනා කරපු ධම්මක අනුගමනය කරන මාර්ගඵලලාභී උතුමන් ආර්ය සංඝයා ගැන තියෙන ප්‍රසාදය විශ්වාසයේ ගෞරවයේ නොසෙල්ලෙන ප්‍රසාදේ. අදාපටින යාළුවන් ඕන වෙලාක වෙනස් වෙන පුළුවන්. අද හොඳට ඉන්න යාළුවා හෙට අමනාප වෙන්න පුළුවන්. අද තමන්ට කීකරුව ඉන්න දෝ දරුවන් හෙට දවසේ ඔබ අකීකරු ඔබට අකීකරු වෙලා වැරද්දයක් කරන්න පුළුවන්. අපි ජීවිතයේ කොයිතරම් දේවල්ට විශ්වාසය තියාගන්නද පින්නතුනි. කාලයක් අපි පොඩිම කාලේ සෙල්ලම් බඩු ගැන විශ්වාසය තියාගෙන හිටියා. ඊට පස්සේ විභාග සහතික ගැන විශ්වාසය තියාගෙන හිටියා. ඊට පස්සේ උපාධි ගැන, රැකිරක්ෂා ගැන, දෝ දරුවන් ගැන, අපේ රූපය ගැන, අපි පාවිච්චි කරපු බඩු මාන්න ගැන කොච්චරනම් අපි විශ්වාසය තියාගෙන ඉන්නද? ඒව ලැබිච්ච මුල් කාලේ අපි කොච්චරනම් සතුටු වුණාද? දරුවෙක් ලැබෙච්ච මුල් අවස්ථාවේ කොච්චර සතුටු වුණාද? දරුවෝ උපාධිය ගත්ත වෙලාව, ඔබ රැකියාව ගත්ත වෙලාව, ඔබට අලුත් වාහනයක් ලැබිච්ච අවස්ථාව, අලුත් ගෙදරකට ගිහිපු අවස්ථාව කොච්චර සතුටු වුණාද? හැබැයි ඒක දිගටම පවත්වා ගන්න පුළුවන් වුණාද? ඒ සතුට පින්නතුනේ දිගටම නෑ. ඒක ලැබෙච්ච මුල් අවස්ථාවේ සතුටක් තියෙනවා. ඊට පස්සේ ඒක සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ ඊළඟ දෙයට යන්න තමයි ඊට පස්සේ බලාපොරොත්තු. මේක තමයි ජීවිතයේ ස්වභාවය. අපි ඇසුරු කරන පුද්ගලොත් එහෙමයි. මුලින් අපි පැහැදෙනවා බාහිර රූපයට, ඊට පස්සේ ගතිගුණ වලට පහදෙනවා. අන්නේ ගතිගුණ වලට වෙනසක් වුණොතින් අපට අර තියෙන විශ්වාසය නැති වෙලා යනවා. එතෙමිට අපට අවුරුදු ගානක් සලකපු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒක සුළු දෙයකින් විශ්වාසය පළඳුනොතින් නැවත විශ්වාසය ගොඩනගා ගන්න හරිම අමාරුයි. මේක තමයි සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. නමුත් වෙනතුනි අප සරණ ගියපෝ සංඝං සරණං ගච්ඡාමි කියලා කියපෝ ඒ ආර්ය සංඝරත්නය සරණ ගියොතින් අපට එහෙම කලකිරීමක් හිතරිදිම කඩගන්නවද? කිසිම දවසක නෑ වෙනතුනි. උන්වහන්සේල කිසිම දවසක තමන් ලබලා තියෙන ආධ්‍යාත්මික දියුණුවෙන් පල්ලයට වැඩෙන්නේ නෑ. උන්වහන්සේල ඈතින් ඉන්නකොට ගෞරවයක්, උන්වහන්සේලා ළඟට එන්න එන කිට්ටු වෙන්න වෙන්න සමීප වෙන්න වෙන්නම ගුණයමයි පේන්නේ. සාමාන්‍ය ලෝකයේ ඊට වඩා වෙනස්. ඈතින් බලනකොට ලස්ස නැහැ. ළං වෙන්න වෙන අඩුපාඩුම් පේන්නේ, දුර්ගුණ පේන්නේ. නමුත් ආර්ය උතුමා කියලා කියන්නේ උන්වහන්සේට සමීප වෙන්න වෙන්න උන්වහන්සේගේ ලාගේ ගුණය සීලය වඩාම ප්‍රකට වෙනවා. අනේ උතුමන් සරුවත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, මහා කච්චාන හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ මේ වගේ ආර්ය උතුමන් සීකරන මොහොත පිනතුනේ අපේ ජීවිතයේ සතුට ලැබෙන අවස්ථාව. පින් උල්පතක් මේක. කුසල උල්පත. පුණ්‍ය ගංගාවක් සැපේට ආහාරයක් ලෙස සඳහන් කරා. මේ පැවිදි ස්වාමීන් වහන්සේ විතරක් නෙවෙයි මේ සංඝරත්නය කියන කොටස පිනතුනේ මාර්ගඵලලාභී ගිහි උතුමනුත් අයිති. අනාථක නිවිසිරතුමා, විසාකාව, සුමනාදේවිය, බන්දුල මල්ලිකාව, කුජ්ජුත්තරාව, නන්ද මාතාව, චිත්ත ගෘහපතියා, හත්තාලවක මේ වගේ මාර්ගඵලලාභී උතුමන් ඕන් ගැන සිහි කරන මොහොත පින්නතුනි කොච්චරනම් මනසට සතුටක්ද, හිතට සැනසීමක්ද? උන්වහන්සේලා මහා ගුණ දරාගෙන ලෝකයේ පිළිඳ මෛත්‍රියෙන් ආත්ම සුභ පරිත්‍යාගයෙන් තමගේ ජීවිතයේ හැම දෙයක්ම ලෝක වෙනුවෙන් කැප කරපු අය. ඕන් තමගේ ජීවිතය ගැන නෙමෙයි බැලුවේ. තමන්ගේ අතට ලැබෙන හැම දෙයක්ම කාටද නම් මම පූජා කරන්න කියන හැඟීමයි තිබුණේ. මේකට විශේෂයෙන් කියනවා සාරාණීය වත කියලා. සාරාණීය වත කියලා විශේෂ වතක් බුදුදහම තුළ තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේලාත් ආධ්‍යාත්මික ජීවිතේ කැපෙච්ච උත්තරිනුත් වඩන එක්තරා විශේෂ ගුණයක්. ඒ සාරාණීය වත එක්තරා ලක්ෂණයක් තමයි තමන්ට ධාර්මික ලැබෙන හැම දෙයක්ම අනිත් අය කෙරෙහි නිතරම පරිත්‍යාග කරන හැඟීමෙන් ඉන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් දානෙ වැඩලා පාත්‍රයට දානෙ අරගෙන ආව නම් උන්වහන්සේ සාරාණීය වත පුරනවා කියලා දැනගත්තොත් උන්වහන්සේ අනිත් අයට පේන තැනක පාත්‍රයේ දානයක් එක තියලා තියෙනවා. අනිත් අය ඇවිල්ලා ගන්නවා, කැමති විදියට ගන්නවා. ඇතැමිට නවුල් කරනවා ගන්න වෙලාවෙදී. ඇතැමිට ඔක්කොම ටිකක් ගන්නවා. ගත්ත තරමට උන්වහන්සේ සතුට වෙනවා. අනේ මං කෙරේ අනුකම්පාවෙන් මේ ටික ඔක්කොම අරගෙන නේද කියලා සාදුකාර දෙනවා. තමට බඩගිනි නම් ආයි පාරක් වෙලා තියෙනවා නම් පින්න පාත් යනවා. මේකට කියන සාරාණීය වත කියලා. මේ මට්ටමට නැති වුණත් අපේ සදහවත් පින්න තුන් ධර්මයේ දන්න අය තමන් ධර්මිකව හරියම්බ කරන දේ බලනවා නිතරම අනිත් කෙනාට පිටක් වෙන්න. අපි හම්බ කරන දේන් පින්නතුනි. තව බොහෝ දෙනෙක් ජීවත් කරවන්න පුළුවන් නම් අන්නේකින් තමගේ ලොකු ආධ්‍යාත්මික සතුටක් ඇති වෙනවා. අපි ගත්තු කෑමෙන් අපි කුසගෙන නිවන වේලාවේදී ඒ ආහාරයෙන් අපට වෙන කෙනෙක්ගේ කුසගෙන නිවන්න පුළුවන් නම් ඒක පින්නතුනි මහා ගුණයක් ඒක. මෙන්න මේ ಗುಣ ටික තිමෙච්ච උතුමන් තමයි ආර්ය උතුමන් කියලා කියන්නේ. සංගරත්නිය කියලා කියන්නේ. උන්වහන්සේලා අනුත්තරම් පුණ්‍යකෙත්තන් ලෝකස්සය කියලා කියනවා. ලෝකයාගේ අනුත්තර පුණ්‍යශේත්‍රය කියලා. ලෝකයාට පින් කරගන්න තියෙන මහා පින් කුමර. සෝවාන් ආදී මඟඵලලාභී උතුමන් පුණ්‍යශේත්‍ර විදිහට සලකනවා. උන්වහන්සේලා ආහුණෙය, පාහුණෙය, දක්ෂිණෙය, අංජලි කරණීය ආදී ගුණයන්ගෙන් යුක්තයි. අන්නේ උතුමන් ගැන ඉද වික්කමේ අරිය ශාවකෝ සංගේ අවෙච්ච ප්‍රසාදේන සමන්නාගත හොති අයන් තතියෝ පුඤ්ඤාදි සම්දෝ කුසලාදි සම්දෝ සුඛසාහාරෝ කියලා සඳහන් කරා. මෙන්න මේ ආර්ය උතුමන් ගැන සිහි කරන මොහොත නොසෙලෙන ප්‍රසාදිය අවෙච්ච ප්‍රසාදනේ අනුශේක බල කන්ෆිඩන්ස් ඉන් ද බුද්දස් නොබල් ඩිසයිපල්ස් ඉස් ඒ ස්ට්‍රීම් ඔෆ් මෙරිට්. It is a stream of wholesomeness. It is a food for happiness. ඊළඟට සඳහන් කරන හතරවෙනි පින් උල්පත කුසල ගංගාව සැපයට දින ආහාර විදිහට සඳහන් කළේ ඉද වික්කවේ අරිය ශාවකෝ පඤ්ඤමා හොති උද්‍යත්ත ගාමිනිය පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛාය ගාමිනිය. මේ ශාසන ආර ශ්‍රාවකයන් කොහොමද පඤ්ඤමා හොති ප්‍රඥාවෙන් වාසය කරනවා. මොකද්ද ප්‍රඥාව කියලා කියන්නේ? උදයත්තේ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ උදේ වැය contemplating on rising and ceasing of five aggregates. It's a stream of merit, stream of wholesomeness. It is a nutrition of happiness. අනිත්‍යතාවය මෙනෙහි කරන මොහොත කුසල ගංගාව කියලා සඳහන් කළා. ඒ වගේ මේක සඳහන් කරනවා අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛකේ ගාමිනිය. මේක ආර්ය වූ නිර්වේදයට හේතු වන මනවින් දුක දුරු කිරීමට හේතු වන මාර්ගයයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් විදර්ශනා භාවනාව, විපස්සනා භාවනාව, ඉන්සයිට් මෙඩිටේෂන්. ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී ගැන හට ගැනීම, Nirodhe, ඇතිවීම, නැතිවීම බැලීම. මෙතන පින්නතුනි මේ අනිත්‍යතාවය කියන එක අපි මනමින් තේරුම් ගන්නට ඕන. සාමාන්‍යයෙන් අනිත්‍යතාවය කියලා කියන්නේ ලෝකයේ අය කැඩෙනව බිඳෙනව වෙනස් වෙනව කියන කාරණයට. ඒක චේන්ජ් ඉන්නේක. ඒකට කියන්නේ විපරිණාමය කියලා බුදුදහමේ. හැබැයි අනිත්‍ය කියන එක ඉම්පර්මනන්ස්. ඒකට වෙනස් වීමට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. වෙනස් වීම කියන්නේ කොහොම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ලස්සන ඩීන කෙනා ටිකෙන් ටික වයසට යනවා. නිරෝගී වෙන කෙනා රෝගී වෙනවා. කුඩාවට ඉන කෙනා ටිකෙන් ටික වියපත් වෙනවා. ශරීරය ලොකු වෙනවා. ලස්සනට තියෙන මේ ගියවර දරවල් කලින් කලට නියෝජනාපත් වෙනවා. පොරොට සමතලා වෙනවා. මේක විපරිණාමය, මේක චේන්ජින් එක. මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක්. මේක තේරුම් ගැනීම ධර්මයට පිවිසෙන එක්තරා හේතුවක් වෙනවා. හැබැයි ආවට පස්සේ තේරුම් ගන්න මේකව නෙමෙයි කියන්නේ. මෙතන වඩා ගැඹුරු දෙයක් තියෙනවා. අපේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ මෙන්න මේ වෙනස් වීම තේරුම් ගත්තේ බුදු වෙනත් කලින්. එදා චන්නවතිය සමග උද්‍යාන ක්‍රීඩාවට යනකොට ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක් දැකලා තේරුම් ගත්තේ මේ වෙනස. ඒ වෙනස තීරුම් ගත්ත සිද්ධාර්ථ කුමාරය තමයි. සිද්ධාර්ථ තාපස්ස වතින් ඉඳලා ඊට පස්සේ බොහොමඩදී සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා ඒ අවබෝධය ගැන ප්‍රථම ධර්ම දේශනාවල සඳහන් කළේ උන්වහන්සේ දේශනා කරන පුබ්බේ අනුනුසුතිස් ධම්මේසු චක්කුමුදපාදී ඥානමුදපාදී පඤ්ඤාමුදපාදී විද්‍යාමුදපාදී ආලෝකමුදපාදී. I arose, light arose, science arose, wisdom arose, that I had never heard. මම කලින් නොසපු දෙයක් මට බොමැඩදී අවබෝධ වුණා කියලා එදා පස්සක මහනුවර දේශනා කළා. එහෙනම් අර චන්නමතිගෙන් අහපු දෙය නෙවෙයි. ඊට වඩා ගැඹුරු දෙයක් තමයි උන්වහන්සේ අවබෝධ කරගත්තේ. ඒක තමයි අනිත්‍යතාවය. ඒක තමයි ඉම්පර්මනන්ස් කියලා කිව්වේ. සබ්බේ සංඛාර අනිච්ඡාදී යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය කියන්නේ මේකයි. සියලු සංස්කාරයන් අනිත්‍යය කියලා යම් කිසි කෙනෙක් නොනින් දකිනව නම් අන්න ඒක ඒ සමග්ගෝ විසුද්ධිය. මේක විසුද්ධියට this is the path for the purity of mind for the liberation. මෙන්න මේක තමයි නිදහසට විමුක්තියට පිරිසුදු භාවයට මාර්ග විදිහට දේශනා කළේ. ඒ මොකක්ද? ඒ මෙන්න මේ අනිත්‍යය. ඒ අනිත්‍ය ගැන තියෙන විවිධ විග්‍රහයන් බුදුදහම තුල තියෙනවා. අනිච්ඡාවත සංඛාරා උපාද වය දම් වෙනවා. ඒක හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඒ ගැන ත්‍රිසියස විග්‍රහයක් තියෙනවා. ඒ තමයි අහොත්වා සම්බුතං හොත්වා නවිසති. ඒ කියන්නේ පෙර නොතිබී හටගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. Not being occurred comes to occurrence. Being occurred will not go to occurrence. මේ මොහොතේ ඇස කියන එක චක්කුම් අනිච්ඡං කියලා කියන්නේ මොකද්ද? චක්කුම් කියන්නේ මේ පේන හැම නෙවෙයි පින්නොතනේ මේ භෞතික ඇස නෙවෙයි මේ භෞතික ඇස ප්‍රයෝගී කරගෙන තියෙන පෙනීමේ හැකියාව. The ability of seeing. අන්න ඒකටයි චක්කුම් අනිච්ඡං කියලා කියන්නේ. ඒක මොකද්ද? ඒ පෙනීමේ ඒ මොහොතේක හරියට කැමරාවේ එක නෙගටිව් එකකින් එක පින්තූරයක් ගන්නවා වගේ හැම මොහොතෙම එකක් ගන්නවා. ඒ එකට වැයවන ශක්තිය ඒ මොහොත අතීතින් වර්තමානට එන්නේත් නැහැ, වර්තමානෙන් අනාගතයට යන්නේත් නැහැ. ඒක පෙර නොතිබී එතනම හටගෙන එතනම නිරුද්ධ වෙනවා. දැන් මේ ශබ්දය ගත්තොත් මේ ශබ්දය කලින් මෙතෙන්ට ආවේ නැහැ, මේක අනාගතයට යන්නේත් නැහැ. හේතු නිසා හට ගන්නවා, හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි හේතු නිසා හට ගන්න ඵලය හේතු වලට අයිති නැහැ. හේතු එකක්වත් නැත්නම් ඵලය හටගන්නේත් නැහැ. හැබැයි හේතු වලින් හට ගන්න ඵලය හේතු වලට අයිති නැහැ. මේක ලොකෝ ගැඹුරු අදහසක් තියෙනවා. එතකොට අපේ ජීවිතය කියන්නේ ඇස, රූපේ, චක්කු විඥාණය මේ හැම දෙයක්ම හටගන්නේ ඒ මොහොතේ. හේතු ඇති කල්ලි පෙරපසු නොවි ඒ මොහොතේ හටගන්නවා. හේතු නිසා හටගන්න මේ දේවල් හේතු නිරෝධයෙන් එතනම නිරුද්ධ වෙනවා. ඇසට දැනෙන රූපයක් වේවා, කනට ඇහෙන ශබ්ද රූපය වේවා, මේ ඉන්ද්‍රිය පහෙන්ම ගන්න රූප, ඒ වගේම වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයේම ස්වභාවය තමයි ඒ එක එක අංග පෙර නොතිබී ඒ මොහොතේ හේතු ඇති කලින් හට ගන්නවා. හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. හැම මොහොතේම අලුත් අත්දැකීමක් මේ. හැබැයි මේ අලුත් අත්දැකීම අලුත් අත්දැකීම අපට පත් කර නොගෙන ඒ හටගෙන නිරුද්ධ වෙන දේ නැවත තියෙන දෙයක් හැටියට භවයක් විදියට වටා පිටාවේ අපි ආපු දැකපු දේවල් ඒ විදිහටම තියෙනවා කියන හැඟීමට තමයි භවය කියලා කියන්නේ. ඒ භවයට හේතුනේ අවිද්‍යාව කියන කාරණේ. නිරුද්ධ වෙච්ච බව නොදැන ගත්තොත් අපි හිතන් ඉන්නේ මේ අහපු දැකපු දේවල් බාහිර ලෝකෙ විදිහටම තියෙනවා කියලා. මේකට තමයි භවය කියන්නේ. The process of becoming කියන්නේ මේකයි. අපි යමක් සිහි කරනකොට බාහිර ලෝකේව තියෙනවා කියලා හිතනවා කියලා කියන්නේ අපි සංසාර චක්‍රේ ඉන්නවා කියන එක. ඒ කියන්නේ ඒ දේම තමයි මරණාසන්න මොහොතේ වෙන්නේ. අර දැකපු අහපු දේවල් බාහිර තියෙනවා කියලා හිතලා ඊට අනුව තැනක ප්‍රතිසන්දිය ගන්නවා. බාපච්චය ඥාති. එතකොට මේ භවයේ නිදහස නම් මොකද කරන්න ඕන? භවයෙන් නිදහස් වෙන නම් මෙන්න මේ ඇස ආදී ඉන්ද්‍රිය ටික නැත්නම් රූප ආදී ස්කන්ධ ටික චක්කු ධාතු ආදී ධාතු ටික නාම රූප විඥාන ආදී මේ කාරණා අනිත්‍යතාවය බලන්න ඕනේ හැම වෙලාවෙම මේ වහට ගන්නවා නිරුද්ධ වෙනවා ඇස අනිත්‍යයි කියන්නේ ඇස පෙරපසුම මේ මොහොත හටගත්තේ නිරුද්ධ වෙනවා රූපය කියන්නේ අපිට මෙතන පේන රූපය අපි හිතන්නේ දිගටම තියේ කියලා නමුත් පිනතුනේ මේ රූපයේ සාමාන්‍ය සාමුද්‍ය සත්‍ය අනුව දෙකට තියෙන පුළුවන්. ඒ සත්‍ය තේරුම් ගතට දුක නිදහස් වෙන්න බෑ. එතකොට පරමාර්ථ සත්‍ය කියන්නේ මේ මොහොතේ තියෙන රූපය කියන්නේ මේ ඇසට ගෝචර වන වර්ණ රූපය. ඒ වර්ණ රූපය ඇහැට විතරම ගෝචර වෙන්නේ. ඒ ඇහැට ගෝචර රූපය අල්ලන්න බෑ. අල්ලනකොට අල්ලන්නේ මොකද්ද? එක් පොට්ටබ්බේ. කායංච පරිච්ච පොට්ටබ්බේච උපජ්ජති කාය විඤ්ඤාණ. අල්ලනකොට අහු වෙන්නේ කාය විඤ්ඤාණ යන්නේ. ඇහැට පේනකොට චක්කු විඤ්ඤාණ. එතකොට මෙන්න මේ එක එක ඉන්ද්‍රිය වලින් එක එක රූප අපි ලබනකොට ඒ හැම එකක්ම පෙරපසු නොවී හේතු ඇති කල්ලි ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා. මේ අපි අත්විඳින ලෝකය අපේ ආයතන වලට සාපේක්ෂව අත්විඳින ලෝකයක් මේ තියෙන්නේ. මේ ලෝකේ හැම දෙනාටම සමාන නැහැ. අද අපට ටිකක් සමානත්වතාවයක් පේනවා කර්මෙන් කිසියම් විදියක සමානත්වතාවයක් තියෙන නිසා. හැබැයි සීලසියක් සමාන නැහැ. අපි කාම භූමිය තුල මනස ලෝකෙ ඉපදිච්ච හැටියට අපට කිසියම් විදියක සමානත්වතාවයක් පේනවා. හැබැයි මේක පිනුතින ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. මේ මොහොතේ අපේ ඇහැට මේ ඉන්න මනුස්සෝ ටික විතර අපිට පේන්නේ. කර්මෙ පොඩ්ඩක් හරි වෙනස් වුණා තින් මෙතන ඉන්න මිනිස්සුන ඕන කටි ටිකක් පේනවා අපට. එතකොට ඒක සිද්ධ වෙන්නේ කොහොමද? ඒක සිද්ධ වෙන්නේ අපේ ආයතන වලට සාපේක්ෂව ඇස කන ආදී ආයතන වලට සාපේක්ෂව ඒක වෙන්නේ. ඇස කන ආදී ආයතන හදලා දෙන්නේ මොහොවින්ද? ඒකට හේතුවනේ අපේ වර්තමාන මානසික ස්වභාවය. අවිද්‍යාව කර්ම තෘෂ්ණා නිබති ලක්ෂණ නොදෙනිය මාදී හේතු ගණනාවක් අභ්‍යන්තරයේ තියෙනවා. ඒ අභ්‍යන්තරයේ තියෙන මානසිකත්වයට අනුව තමයි අසාදී ආයතන මේ මොද සකස් කළ දෙන්නේ. ඒ අසාදී ආයතන වල සාපේක්ෂව තමයි බාහිර රූප ශබ්ද ගන්ධ ආදී ගෝචර වෙන්නේ. ඒ හට ගන්න දේ එතනම හටගෙන නිරුද්ධ වෙනවා. අපි ලෝකයේ හැම වෙලාවෙම අත්විඳින්නේ ලෝකේ තේරුම් ගන්නේ ලෝකේ සැපයි දුකයි කියලා අපි තේරුම් ගන්නේ කතා බහ කරන්නේ සතුට වෙන්නේ විවේචනය කරන්නේ ඔක්කොම මොකින්ද මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඥාන කියන අවස්ථාවෙන් අන්න ඒ මනෝවිඥානයේ අවස්ථාව තමයි ඇත්තටම අපි ජීවත් වෙන අවස්ථාව කියලා කියන්නේ අන්නේ ජීවත් වෙන අවස්ථාව කියලා කියන්නේ රූපයේ ඉතුරු නැතුවම නිරුද්ධච මොහතක් ඒවලේ අර දැනුමට පාදක වෙච්ච ඒ මනෝවිඤ්ඤාණයට හෝ මනෝවිඤ්ඤාණ ධාතුවට පාදක වෙච්ච රූපය පොඩ්ඩක්වත් ඒ වෙලාවේ ලෝකේ නැහැ. ඒක සියලක්ම නිරුද්ධ වෙලා තියෙනවා. නමුත් අපි අවිද්‍යාවෙන් ඒක ඔසවලා තිබ්බට පස්සේ අපිට මේ මුළු ලෝකයක් තියෙනවා. අන්නේ තියෙන ලෝකෙ තමයි භවය කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණගේ ශ්‍රාවකෙක් විදියට භාගතුනාසි දේශනා කරනවා අපට ප්‍රහීණ කරන්න තියෙනවා නම් ප්‍රහීණ කරන්න තියෙන ප්‍රධාන වශයෙන් කාරණා දෙකයි අවිද්‍යාව සහ භව තණ්හාව කියන කාරණය. Ignorance and the process of becoming. The attachment to the process of becoming. මෙන්න මේ දෙක දුරු කරන්න තමයි මෙන්න මේ පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනිය පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනිය කියලා කියන්නේ මෙන්න මේ සිහි කරන අවස්ථාව මේ ප්‍රඥාවෙන් වාසය කරන අවස්ථාව නැත්නම් විපස්සනා භාවනාව ඉන්සයිට් මෙඩිටේෂන් එක ප්‍රැක්ටිස් කරන මොහොත අන්නේ ප්‍රැක්ටිස් කරන මොහොත ඒක පුඤ්ඤාවි සන්දෝ කුසලාවි සන්දෝ සුඛසහාරෝ කියලා දේශනා කළා. ඒක පින් උල්පතක්. ඒ මානසිකත්වය ඉන්න මොහොතේ අපේ ජීවිතේට පින් ගලාගෙන එනවා. කුසල් වැඩෙනවා. සතුට වර්ධනය වෙනවා. ඇයි ඒ සිහි කරන මොහොතේ අපි බාහිර ලෝකෙන් නිදහස් වෙලා ඉන්නේ? බාහිර ලෝකෙන් නිදහස් වුණා කියලා කියන්නේ භෞතික ලෝකෙන් නිදහස් වුණා කියන්නේ භෞතික ලෝකෙට අදාළව තියෙන ලෙඩවීම්, මහලුවීම්, ප්‍රිය විප්‍රයෝග, හැඬීම්, වැළපීම්, දුර්ගන්ධ කිසිවක් අපේ ජීවිතයට අදාළ නැහැ. ඒව පිහිටන ජීවිතය පොතනක් ඉතුරු වෙලා නැහැ. යත්ත පටවේච තේජෝච ආපෝ වායෝ නගදති කියන්නේ මේකයි. යම්කිසි තැනක පටවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ නැද්ද? ඇසුරු කරන්නේ නැද්ද? ඇලිර නැද්ද? අන්න එතෙන්ට තමයි අපි මේ හිත තියන්න යන්නේ. මෙන්න මේ විදර්ශනා නුවණින් අනිත්‍යතාවය මෙනෙහි කරන මොහොත අපි මේ පටවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප වලින් නිදහස් වෙච්ච අවස්ථාව. ඒ නිදහස් අවස්ථාවේ ඒ සතර මහා භූත රූප වලින් නිදහස් වුණා කියන්නේ අපි දරුවන්ගේ නිදහස් වුණා. දැන් අපි හිතන් ඉන්නේ ළමයේ විවාහ කරලා දුනම් නිදහස් කියලානේ. එහෙම නිදහස් නැහැ. ඊට පස්සේ මොනගුරු මිනිබුරු ටික හදනවා ඊට පස්සේනේ. ඒගොල්ලන් ගැන ඊටත් වඩා කට්ටිය ගැන බලන්න ඊට පස්සේ. අද අපි නිදහස් නැහැ ඇත්තටම. නමුත් ඒ දරුවෝ ටික තියාගෙනම අපිට මේ දර්ශනෙන් ඉන්නවා නම් දරු මොනගුරු මිනිබිරි ඔක්කොම ටික තියාගෙන ඉසහාකා වගේ මොනගුරු මිනිබිරියන් 100ක් හිටියට ඒ ඔක්කොම තියාගෙනත් අපිට දුක නිදහස් වෙන පුළුවන්. මෙන්න මේ දර්ශනයත් එක්ක පින්නතුනි. මේ දර්ශනේ නැතුව අපි තනියම හුදකලාවේ කෙනෙක් හිටියත් අපි දුකෙන් නිදහස් වෙලා නෙවෙයි ඉන්නේ. අපි දුක ඇසුරු කරමින් ඉන්නේ. අනේ නිසා බුදුරජාණන් වහන්සේ අපට මේ දර්ශනයක් ලබා දුන්නා. පින්නතුනි මෙන්න මේක මෙනෙහි කරන මොහොත අපේ ජීවිතය සාම භාග්‍ය සම්පන්න අවස්ථාව. ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඤ්ඤාණ අනිත්‍යයි. නාසය, ගන්ධය, ගහන විඥානය, දිව, රස, ජීවහා විඥානය, කය, පොට්ටාබේ, කාය විඥානය, මනස, ධර්මාලම්බන, මනෝ විඥාන, මේ හැම දෙයක්ම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි කියලා මෙනෙහි කරමු. සීලයක පිළිපදන සීලේ පටිච්චාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ආතාපි නිපකෝ බික්ඛෝ සෝයිමන් විජිතේ යට කියන්නේ මේකයි. සීලේ පිහිටිය නුවණට කෙනා චිත්ත භාවනා, පඤ්ඤා භාවනා වඩනවා, සම්පති දසන වඩනවා, විශේෂයෙන් අනිත්‍යතාවය මෙනෙහි කරනවා. ඒ අනිත්‍යතාවය මෙනෙහි කරන්න කරන්න පිනතුනේ බාහිර ලෝකෙ නිදහස් වෙනවා. බාහිර ලෝකෙ නිදහස් වෙනවා කියන තමා සතිපට්ඨානය තුළට එනවා. ආරසංග මාර්ගය අංග ටික තමයි ජීවිතයේ සම්පූර්ණ ජීවන ප්‍රතිපදාව. තමා පිහිටලෙන ස්ථානය, තමා හිටගෙන ඉන්න භූමිය වඩපත් වෙනවා. ඒ අතරින් උත් විශේෂ වෙන මයින්ඩ්ෆුල්නස් එක තමාගේ ජීවිතයේහි සදා නොවෙනස් වන සනාතනික, සදාතනික පිළිසරණ රිෆියුජෙක් කරගන්නවා තමයි. මෙන්න මේ හතර බුදුරජාණන් වහන්සේ ගැන තියෙන නොවෙනස් වන ප්‍රසාදය, ධර්මයේ ගැන තියෙන නොවෙනස් වන ප්‍රසාදය, සංගරත්න ගැන තියෙන නොවෙනස් වන ප්‍රසාදය, මේ අනිත්‍යතාව මෙනෙහි කිරීම කියන මෙන්න මේ හතර මහා පිං උල්පත් හතරක්, කුසල් උල්පත් හතරක්, සැපගෙන දෙන ආහාර හතරක්, මෙන්න මේ හතර ජීවිතයේ තියෙනකොට අපේ ජීවිතයේ නිතරම පිනට බරව තියෙන්නේ. අර පිං ගංගාවල අපේ පිහිනමින් ඉන්නේ. අපි කරන හැම දෙයක්ම කුසලයක් වෙනවා. අන්න ඒ ලිස්ට් එක තමයි ඒ අපේ ජීවිතය තුළින් ක්‍රියාත්මක වන ගුණධම් වල ලයිස්තුව තමයි මංගල සූත්‍රයෙන්. මාතා පිතූ පට්ඨානං පුත්ත දානස සංඝෝ අනාකුලාච කම්මන්තා ඥාතකානංච සංඝෝ කාලේන ධම්ම සවනං කාලේන ධම්ම සාකච්ඡා ආරති විරති පාපා පුබ්බේච කත පුඤ්ඤතා පතිරූපදේශ වාසෝච. මෙන්න මේ කරුණු 38ක් සඳහන් වෙනවා. ආර්ය සත්‍යාන දස්සනම් මෙන්න පින්නතුනි අපේ ජීවිතය පිරිච්ච ජීවිතයක් බවට පත් වෙනවා. උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යන කම්ම කරන වැඩ ලයිස්තුව තමයි මංගල සූත්‍රයේ තියෙන්නේ. මංගල සූත්‍රයෙන් කරුණු පාඩම් කළ ගන්නව නෙවෙයි පිනතුනි. ඒව Tamanට નિરાයාසයෙන්ම ඔටොමැටිකලි මෙනව ජීවිතේ. හැම මොහොතක්ම කුසල කරන් තියෙන අවස්ථාව. Taman තියෙන හැම පියවරක්ම Taman ගන්න හැම හුස්මක්ම කුසලයක් දෙකින්. අවසාන වශයෙන් අපි සියලුම දේවල් ටික අපි එක තැනකට අවසාන වශයෙන් ફોકસ කරනවා. ඒ මොකද්ද? ඒ තමයි සෝ සතෝ වාස සති සතෝ පස සති දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති දීගං වා පස සන්තෝ දීගං පස සාමිති පජානාති කියපු විදියට ආනාපාන සතියේ පියවර 16ක් තමයි ජීවිතේ වැඩෙනවා. අපි දන්න සීලම ධර්මකාරණා හුස්ම ගැනීම නැමැති කාරණේ ළඟට අපි රීප්ලේස් කරනවා, ඇප්ලයි කරනවා. පින්නතුනි ගන්න හැම හුස්මක්ම අපි ඊට පස්සේ ධර්මයක් එකයි ඉන්නේ, මයින්ඩ්ෆුල්නස් එකත් එකයි ඉන්නේ. අනිච්ඡානුපස්සී විහෙරති අස්සසිස්සාමිති සික්කති. අනිච්ඡානුපස්සී විහෙරති පස්සසිස්සාමිති සික්කති. ගන්න හැම හුස්මක්ම මෙන්න මේ ඇස ආදී ආයතන, රූප ආදී අරමුණු, රූපස්කන්ධ ආදී ස්කන්ධ, නාම රූප විඥාන, චක්කු විඤ්ඤාණ ධාතුවාදී ධාතු, මෙන්න මේ කරුණු ගැන අනිත්‍යතාවය බලමින් තමයි හැම හුස්මක්ම ගන්න අපි හැම පියවරක්ම තියන්නේ. අපේ විමුක්තිය, නිර්වාණය, සැනසීම, නිවීම නැවති මේ මාවතේ අපි ගමන් කරන වෙලාව. ඒ ගමන් කිරීමත් එක්ක අපි ජීවිතයේ කරන සියලුම කටයුතු දහමත් එකකට කරන්නේ. මෙතෙන්ට එනකන් අපි අපේ ජීවිත දෙකක් පිනතුණි. බණහනකට බණහන, වැඩ කරනකට වැඩ කරනවනේ. නමුත් ඒ දෙකම පිනතුණි එක ලයින් එකකට එන්නට ඕන. සමහර පාරවල් තියෙන්නේ දුම්රියයි සාමාන්‍ය වාහනේ දෙකම එකට යන්නේ. අන්න ඒ වගේ වෙනවන අපේ ජීවිතේ. අපේ සාමාන්‍ය ජීවිතය ධර්මයේ පුහුණු කිරීමක් දෙකක් නෙවෙයි එකක් කරගන්නට ඕන. උදේ නැගිටිච්ච මොහොතේ පටන් අනිත්‍යය ගැන මෛත්‍රියෙන් වැඩ කරනවා. කරන වැඩ සිහියෙන් කරනවා. කැමරේ ගුවෙනකොට ඒ කැම අනුභව කරනවා ගැන මෛත්‍රියෙන් වැඩ කරනවා. ගෙදර අතු ගන්නකොට අනේ මෙතන හුඟ දිනේ පාගගෙන යන්නේ මේ අයට සුවපත් වෙත්වා කියලා කරනවා. ඒ අතරේදී අතර දකින්න රූපය අනිත්‍යතාවයෙන් බලනවා. මේ දකින හැම අත්දැකීමක්ම රූපාදී ස්කන්ධ පංචකේ නේද? ඒක මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා බලනවා. වැඩට යනකොටත් එහෙමයි, රැකී රක්ෂා කරනකොටත් එහෙමයි. තමන් එන්න එන්නම තමන් ආධ්‍යාත්මික ගමනේ ඉදිරියට යනකොට තමන් ජීවිතේ නිහඬ බව, විවේකය එන්න එන්නම වැඩි වෙනවා. තමන් හුඟක් වැඩ කරන කෙනෙක්. වැඩ අඩු කිරීම නෙමෙයි මේ කියන්නේ. වැඩ කරන ගමන් කායිකව තමන් බිසි වෙන්න පුළුවන්, කාර්යබහුල වෙන්න පුළුවන්. නමුත් මානසිකව ඔහෝ චිත්ත විවේකයේ උපදි විවේකයේ නැමැති මේ විවේකයන් ලැබෙමින් මොහු කරන්. කෙලස්සලට ලොකු විවේකයක් දීලා තියෙන්නේ. කාමච්ඡන්ද ආදී නීවරණ, පංච නීවරණ ටිකෙන් ටික අඩු වෙනවා තමයි ජීවිතේ. ජීවිතේ එන්නේ නම් සතුට වැඩි වෙනවා. මෙන්න මේ ධර්මග නිසාම පින්නතුනේ අපේ දෛනිකව කරන හුඟක් වැඩ කටයුතු සාර්ථක වෙනවා. අපේ දරුවන්ගේ වැඩ, ඥාතීන්ගේ වැඩ, රැකී රක්ෂාවල, ගේතරවල බොහෝ තැන්වල කටයුතු සාර්ථක වෙනවා. අපිට තැන්වල කරදර වෙන්න පුළුවන්. වාහනේ කැඩෙන්න පුළුවන්, වාහනයක් හැප්පෙන්න පුළුවන්, ලෙඩ වෙලා රෝහලකට වෙන්න පුළුවන්. නමුත් මේ මොන දේ වුණත් ඒ හැමදේම වෙන්නේ වෙන්න තියෙන දේවට අවම වශයෙන් අඩු වෙන්න තමයි වෙන්නේ. ඒ විතරක් නෙවෙයි වෙන හැම කරදරයකටම අපට පිහිට වෙන කෙනේ, ඒවට උදව් කරන කෙනේ, ඉක්මනට මේවට ප්‍රතිකර්ම කරන අය අපිට ඉන්නවා. අපිට හමු වෙනවා. මේක තමයි ජීවිතේ ස්වභාවය. ඒතකොට මේ තිනේ ආනිසංසයෙන් අපි මේ සීලම කාරණා භුක්ති විඳින්නේ. අපි දිනෙන් දින දහම් තුල ඉදිරියට යනවා. අපි ලබා ගත්තා වූ මේ දුර්ලභ වටිනා මිනිස් ජීවිතයට මේ දහම් තුලින්, මේ බුද්ධ ශාසනය තුලින් අපි උපරිම වටිනාකම ලබා දෙනවා. මේ දහම පිළිපදින උතුම් දෙයක්, සත්පුරුෂ දෙයක්. හැබැයි පින්තුනි, තම තමන් විතරක් දහම පිළිපැද්දක තමන් සත්පුරුෂයෙක් වෙන්නේ නැහැ. සැබෑ සත්පුරුෂයෙක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ තමන් දන්න දේ තමන් දන්න දේ තමා පුහුණු කරන අතරේදී තමන්ගේ ළඟම ඉන්න ඥාති මිත්‍රාදීන්ට මේ ධහම දෙන්න පුළුවන් නම් අනිත් අයත් මේ ධහමට නැඹුරු කරන්න පුළුවන් නම් එයා සත්පුරුෂ තර කෙනෙක් එයා උතුම්ම සත්පුරුෂය කියලා දේශනා කළා ඒ නිසා ඔබ සිල්වන්ත වෙන ගමන් ඔබේ ළඟම ඉන්න ඥාති මිත්‍රාදීන් සිල්වන්ත කරන්න බලන්න එක එක සිල්පදයේ රගින් ඒවලට උනන්දු කරා ඔබ මෛත්‍රී භාවනා වඩන ගමන් ඔබේ දරුවන්ට අමල සාසලට අනිත්‍යයට මේක අනුසස්ස කියලා දෙමින් එයට පේන්න හරි මේක කළා මේක රිසල්ට් එකට කියන්න ඔබ විදර්ශනාව ඔබ සතිපට්ඨානය වඩන ගමන් ඔබේ දරුවන්ට ඥාති මිත්‍රාදීන්ට ඔබ වැඩ කරන තැන්වලට හැකි ආකාරයෙන් මේ දහම් කරුණු කියලා දෙන්න බුද්ධිසම් කියලා මුගන්නන්න ඕනේ මෙන්න මේ ප්‍රැක්ටිස් එකක් තියෙනවා සතුට ලබන ක්‍රමයක් දුක නිදහසන ක්‍රමයක් කියලා මානසික ප්‍රශ්න වලින් මිදෙන ක්‍රමයක් කියලා එයාට මේ සීලය සමාධිය ප්‍රඥා කියලා දෙයි. පංච සීල ආරක්ෂා කිරීමත් මෛත්‍රී භාන වැඩීමත් සතිපට්ඨාන වැඩීමත් ඒක ආගමකට අයිති නැහැ. ඕනම කෙනෙකුට ඒක පුහුණු කරන්න පුළුවන්. එහෙම පිළිපදින අය පස්සේ කාලේ මේ ධර්ම හොයාගෙන ඇවිල්ලා අන්තිමට තමයි කට්ටිය බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. මුලදීම බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ යන්න ඕනේ නැහැ. ඒ අය මේ කරුණ පිළිපැද්දට පස්සේ බලනවා මෙච්චර වටින ධර්මයක් කවුද දේශනා කළේ? මේ වටින ධර්ම අනාවරණය කරේ කවුද? මේ ධර්ම මොකක්ද කියලා සොයාගෙන ආව දවසට තමයි ඒගොල්ලන් සැබැලෙසම තෙරුවන් සරණ යන්නේ. එදාට වොන් වචනින් නොකියවත් වොන් හදවතින් මේ ධහම තුළ ස්ථාපිත වෙලා ධහමෙහි පිළිසරණ රැකවරණය ආශිර්වාදයේ ආනිසංසය ලබාගෙන තියෙනවා. ඉතින් පින්තුනි අද අප මේ සාකච්ඡා කළේ සංයුතනිකායේ සෝතාපදි සංයුතේන තතිය පුඤ්ඤාභි සම්ද සූත්‍රය තුන්වෙනි පුණ්‍ය ගංගාව නැමැති සූත්‍රයයි අද අප සාකච්ඡා කළේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ පුණ්‍ය ගංගා කුසල ගංගා හතරක් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ගැන තියෙන නොවෙනස් වෙන ප්‍රසාදය, ධර්මය ගැන තියෙන නොවෙනස් වෙන ප්‍රසාදය, සංඝ රත්නය ගැන තියෙන නොවෙනස් වෙන ප්‍රසාදය සහ අනිත්‍යතාවය මෙනෙහි කිරීම. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සීකිරීමත් අනිත්‍යතාවය මෙනෙහි කිරීමත් මේ හැම දෙයකින්ම ලබන ඉහළම ප්‍රතිඵලය තමයි අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළට පැමිණීම. දෛනික ජීවිතය අපි කරන හැම කටයුත්තක්ම ආරස් නැගික මාර්ගයත් එක්කයි ඉන්නේ. ඒකත් එක්ක ඉන්නකොට ධර්මයේ ආනිසංස අපට ලැබෙනවා. ඒ ලැබීමත් එක්කම වෙනතුනේ අපට දවසට වැඩිපුර මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝ රත්නය ගැන. අපට දුක් වෙන කාරණයක් නැහැ වෙනතුනේ. එදාට අපේ ජීවිතේ කලකිරෙන කොච්චර කරුණු තිබුණත්, දුක් වෙන කරුණු තිබුණත් අපට ඒවනේ මතක් වෙන්නේ. ඊට වඩා සතුට ලැබෙන කාරණා තමයි අපිට මතක් වෙන්නේ. මේක සඳහන් කරන්නේ අනුත්තරිය සූත්‍රයේ සඳහන් කරනවා. අනුසතානුත්තරිය කියපු විදිහට සිහි කරනවා නම් සිහි කරන්න තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය ගැන. ලාභානුත්තරිය කියලා කියනවා යම් දෙයක් ලබන්න තියෙනවා නම් ඒ ලබන්න තියෙන දේවල් වලින් උතුම්ම දේ තමයි සද්ධා ප්‍රතිලාභය. ඒ වගේම පාරිචාරී අනුත්තරිය කියලා කියනවා යම් කිසි කෙනෙක් උපස්ථාන කරනවා නම් උතුම්ම කෙනා කවුද කියලා දේශනා කළා. ඒ තමයි සංඝ රත්නය කරන උපස්ථානය. බුදුරජාණන් වහන්සේට කරන බුද්ධ උපස්ථානය. මෙන්න මේ වගේ අපි ජීවිතේ වටිනාම දේ තමයි දඩ කරන්නේ. පින්තුනි යම් කිසි කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා නම් ධම්මං සරණං ගච්ඡාමි කියනවා නම් සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා නම් යම් කිසි කෙනෙක් පංචශීලය රකින්න බවට වචනෙන් කියනවා නම් පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි සාමාන්‍ය විදිහට කියනවා නේද? කිව්වට ඇතැම් විට අපට ඒකේ වටිනාකම එච්චර තේරෙන්නේ නැහැ. හැබැයි පිනුතුනි හිතලා බලන්න යම් කිසි කෙනෙක් මේ කාරණා හඬගාලා කියනවා නම් ඒ කියන විදිහටමත් එයා අවංකව කැපවලා ඉන්නවා නම් අපට යාගෙන කොච්චර විශ්වාසයක් ගෞරවයක් හට ගන්නවද? යම් කිසි කෙනෙක් ජීවිතේ කියන්න පුළුවන් ලස්සනම වචන ටික තමයි මේ කියන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් මට මෙන්න මේ වගේ උපාධියක් තියෙනවා. මට මේ වගේ වාහනයක් තියෙනවා. මට මෙච්චර ධනය තියෙනවා. මගේ පුතාල මෙන්න මේ රැකියාව කරන්නේ. මගේ දුවහාලු විශ්වවිද්‍යාලයට ගියේ. අපේ අම්මලා තාත්තලා ලංකාවේ මේ වගේ රැකියාව කරපු අය. දිසාපති කෙනෙක්, විදුහල්පති කෙනෙක් කොහොම නොයි කියලා කියන්න පුළුවන් නේ. බලන්නේ කියන දේවල් ඔක්කොම එක පැත්තක තියලා අනිත් පැත්තෙන් මෙයා කියනවා මම බුදුන් සරණ යනවා. මම ධර්මයේ සරණ යනවා. මම සංඝරත්නයේ සරණ යනවා. මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ. මම සොරකම් කරන්නේ නැහැ. මේ කරුණ ටික කියනවා. මේ දෙපැත්ත ගත්තොත් වඩාම වටින මොන කාරණේද? ඔව් මේ කරුණ ටික බලන්නේ කියනකොට කොච්චර හදවතට සැනසීමක්ද නේ? දැන් බලන්න අද යුද්ධ තියෙන පළාත්වලනේ බලන්න මිනිස්සු ජීවිතේ රැක ගන්න දුරන විදියනේ වාහන දාලා දුරන හැටි දැක්කනේ ඔබනේ. කොච්චර මිනිස්සු බයෙන් මේ එක සිල් පදයක් කඩ කරලා විඳින දුක බලන්න. ලංකාවේ ශ්‍රී ලංකාවේ අමලක ආත්තල දරුවෙක් ඉස්කෝලට යවුවාම හදවතේ මහා ගින්දරකින් ඉන්නේ. ඇයි ඒ? දරුවා මොන මද්‍රව්‍යයට අහුවෙද දන්නේ නැහැ කියලා බයෙන් ඉන්නේ. හැම තැනම මද්‍රව්‍ය වෙලාගෙන තියෙන්නේ. ඉතාලම කුඩා පන්තිවලදී දරුවෝ යට ඇඹෙන්නේ නැහැ. කොච්චර ආදරෙන් කොච්චර කැපවීමෙන් හදන දරුවද මෙතෙන්ට එන්නේ බලන්න. ඒ දරුව උදේට අම්මට වැඳලා මේ පංචශීලයේ මේ කාරණා පහ කියලා ගෙදරින් පිටත් වෙනවනම් ඒ දරුව උපාධිය නොගත්තා. ඒ දරුව සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉහළින් පාස් නොවුණා. බලන්න අම්මට තාත්තට කොච්චර සැනසීමක්ද කියනවා. අනේ මගේ දරුවා මේ පංචශීලය රැකලා ගෙදර එන්නේ ආයි මට බයක් නැහැ කියලා දරුව ගෙදර කීයට ආවත් අම්මට තාත්තට බයක් නැහැනේ. බලන්න කොච්චර සැනසීමක්ද. ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල උදෑසන ඉස්කෝලේ ආරම්භ කරන්න කලින් බෞද්ධය නෙවෙයි පිනුතින අබෞද්ධය මේ පංචශීලය කියනවා අත ඉස්සරෙන් තියාගෙන. තමන්ගේ භාෂාවෙන් කියනවා, පාලියනුත් කියන, තමන්ගේ ඒ ප්‍රාන්තේ භාෂාවෙන්ත් කියන. මේක තමයි උදේට දෙන ප්‍රතිඥාව. මේ ප්‍රතිඥාව කෙනෙකුට දෙන්න පුළුවන් නම් පිනුතුනි බලන්න මේ සමාජයේට පංචශීලය රකින්න කෙනාගෙන සඳහන් කරනවා අභයන්දේති අවේරන්දේති අභ්‍යපජ්ජන්දේති කියලා. එයා අභය දානි දෙන කෙනෙක්, නිර්භයතාවයේ ලෝකෙට දෙන කෙනෙක්, අවහැරී භාවයේ ලෝකෙට දෙන කෙනෙක්. එයා ලෝකෙට සතුට දෙන කෙනෙක් වෙනවා. ඒ නිසා මෙතනින් ආරම්භ වෙන මේ ධම්මග අපි තෙරුවන් සරණ ගිහිල්ලා සතිපට්ඨාන ඔස්සේ මේ අනිත්‍යතාවය වඩලා අපේ ජීවිතය මේ පින් උල්පත් හතරෙන් පෝෂණය කරගන්න අපි උත්සාහ ගනිමු. ඉතින් මෙහෙම කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද පුඤ්ඤාභිසන්ද සූත්‍රය ආශ්‍රයෙන් මේ කියපු කරුණ ඇසුරින් පින්නතුන්ට මොනව හරි අහන්නෙම තියෙනවා නම් අහන්න පුළුවන්, ප්‍රශ්න හරි තියෙනවා නම්. එහෙම නැත්නම් අපි මෙතනින් නිමාවටපත් කරමු. ඉතින් අද මේ ධර්ම දේශනාවේ පින්කමට අනුග්‍රහය දක්වලා දායකත්වයෙන් දරනවා ජෝලි ගුණසේකර මහත්මයා, ඕසදී මහත්මිය, තමන්ගේ ආදරණීය දෙමව්පියන්ට සෙත්පතලා, ඒ වගේම තමන්ගේ ආදරණීය දිනවරුන්ට මොනිෂා, කලණි, නවනිකේණී ආදරණීය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ආශිර්වාද කරන්නට එතුමා බලාපොරොත්තු වෙනවා. ඉතින් එතුමා ඒ පිණිසුන් බලාපොරොත්තු වන ආකාරයෙන් ඒ සිතෙන්ගේ සියලු සත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාමත් බලාපොරොත්තු වෙනවා ඇති යම් යම් කාරණා තමන්ගේ මේ ඥාතින පුණ්‍යානුමෝදනා කරන්න, ජීවත් වෙනට ආශිර්වාද කරන්න, දරුවන්ට සෙත් පතන්න. ඉතින් ඒ සියලු ප්‍රාර්ථනා මේ උතුම් පින්කම් ආනිසංසයෙන් ඉෂ්ට සිද්ධ වේවා. අපි හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මේ සසර දුකෙන් නිදහස්ව උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා, භයම් පන්තා ච නින්භයා, සෝකම් පන්තා ච නිස්සෝකා, හොන්තු සම්දේති පානිනෝ. දුකින් පේන සත්